สันเนกสาสังสุจิตารวิสัมสันเดรคังสุนนะธานุปลาสังสังลาปเดสิงพันเมวิสาสังสันสาวิกังเกวะโมหนาสังสันนาหขันมาเรรณีวิเศษสังเสวิตังดาสิมุดาระหัสังสังหารดัมมังปะเนสดาสังสันดาสกันนาสิตปาปนาสังสันนาปดันสิงหัตโบรปาสังสัมภารกามิงสุจิสารวาสังสังวารสังฆังปะเนรสาสังบังเวสารนังยันติปัพพทานิวนานิเจอารามรุกขเจตยานิมนุสสาบยสัจจิตาเนสังโฆสารนังเกมังเนสังสารณมุตตมังเนสังสารณมาลัมมะสัมปทุกขาปะมุญจติทุกขันทุกขสมุปปาทังทุกขันสัจจะอติกขมังอริยัญจัตถังกิกังมังคังทุกขโหปสมกามินังเอตังโกสารณังเกมังเอตังสารณมุตตมังเอตังสารณมาคัมมะสัมปทุกขาปะมุญจติ สวัสดีวันเด็กที่นู่นนี่เมื่อตั้งโบห์มันดูเรื่องเรียนดลาอาจิฮัตมิกะกามนาอาภูอาสทาวกะอเมริกาเบฮีเวสต์เวอร์จิเนียฮีบ้าวนาสังสัยดีบ้าวนามาดิสตานีฮิกาเซเรนเมจินิกีเพียร์ตุเลนอุปวิเศษบ้าวนาบริษัทนักสหบาลีเวลาอินาวสทาวเวฮีอุปเวนุเอมเซเรนමේ අනුශාසනාවක් තමයි පැවැත්වෙන්නේ. ඉතින් මෙහිදී අප බලාපොරොත්තු වන්නේ බුදුදහමේ තියෙන මූලික කරුණ කීපයක් ආරම්භයේ පටන් පැහැදිලි කරන්නට. ධර්මයේ කියන්නේ පිළිතුරින් සම්පූර්ණයෙන්ම අපට ප්‍රඥාව ලබා දෙන කාරණයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිසියම් කෙනෙකුට දුකක් එනවා නම් ඒ දුක එන්නේ ප්‍රඥාව නැති කෙනාටයි දුක එන්නේ. ප්‍රඥාව තියෙන කෙනාට දුකක් එන්නේ නැහැ කියන එක. අනේසා ප්‍රඥාව දිනු කරගන්න තමයි බුදුදහමේ සම්පූර්ණයෙන්ම දේශනාවෙන් වෙලා තියෙන්නේ. ප්‍රඥාවෙන් ලෝකේ දිහා දැකපු පමණට තමයි අපට දුකෙන් නිදහස් වෙලා සැනසීමෙන් වාසය කරන්න පුළුවන්කම තියෙන්නේ. අනේ ප්‍රඥාව දිනු වෙච්ච පමණටයි අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ. එනිසා තමයි කියන්නේ පඤ්ඤා නරාණං රතණං කියන. මනුෂ්‍යයාට තියෙන ලොකුම මැණික, ලොකුම ජෙම් එක, ඩයමන්ඩ් එක තමයි ප්‍රඥාව. ඒ වගේම ප්‍රඥාවෙන් තමයි පිරිසුදු බව ඇති වෙන්නේ කියලා කියනවා. පඤ්ඤාය පරිසුද්ධිසුද්ධි. ප්‍රඥාවෙන්ම තමයි සම්පූර්ණ කෙලෙස් වලින් පිරිසුදු බව ඇති වෙන්නේ. එනිසා ප්‍රඥාවට බුදුදහමේ මූලික ස්ථානයක් හිමිනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි අපේ ජීවිතයේ වටිනාකම වැඩි වෙන්නේ ප්‍රඥාවෙන් ලැබු ප්‍රමාණයට. අපේ ජීවිත කොච්චර වටිනවද? අපේ ජීවිතවල වටිනාකම පින්නතුන් තේරුම් ගන්නට ඕන. කොච්චර වටිනවද කියන්නේ? එක අතකින් බාහිර ලෝකෙන් අපට ලැබෙන වටිනාකම අනිත් අතින් අපටම අපේ ක්‍රියාවන් අපේ වචන අපේ සිතිවිලි තුළින් අපටම අප ගැන ඇතිවන වටිනාකම. ඔබ උදේට ඇඳුමක් ඇඳගෙන ඒ ඇඳුම පැය ගාන පාවිච්චි කරලා ඔබ ගන්නකොට ඒ ඇඳුම ගැන ඔබට මොන වගේ හැඟීමක් දෙන්නේ? මේකෙන් බලන්න ඔබේ වටිනාකම කොහොමද කියන්නේ? ඒ ඇඳුම කිරිට වෙලා ධාර්ය දාලා අයින් කරනකොට ඔබට ඒ ඇඳුම ගැන අප්‍රසන්න භාවයක් නැති වෙන්නේ. ඇත්තටම ඔබට ඔබේ ජීවිතේ වටිනාකම දැනගන්න. ඔබ උදේ අල්මාරියෙන් අරගෙන එන ඇඳට වඩා වටිනාකම ඔබේ ඇඳුම ඇඳලා කිලුට වෙලා ගලවනකොට තියෙනවා. ඇයි? ඔබ ඒ ඇඳුම ඇඳගෙන සිටි අවස්ථාවේ කරපු වැඩට ඔබට මතක් වෙන්නට ඕන. මෙන්න මේකයි ජීවිත වටිනාකම කියලා කියන්නේ. ඔබ වාහනයක් පාවිච්චි කරලා මයිලේජ් එක වැඩි වෙන වැඩි වෙන ඔබට දුකයි නේද? දැන් වටිනාකම අඩු වෙලා වාහනේ පරණ වෙලා දැන් නම් දී ගන්න බැරි ඒකු ගානකට මේ ඊළඟ වාහනේ ගන්න ගියාම අමාරු වෙයි. ඔය ටික හිතන්නේ. පින්නතන ඇත්තටම ඔබ නියම විදිහට වාහනය පාවිච්චි කරා නම් ඔබට මයිලේජ් එක වැඩි වෙන වාහනය කෞතුක වාහනයක් වෙන්නට ඕන. වාහනය අලුතින් ගත්තට වඩා වටිනාකම පාවිච්චි කරන කරන ඔබේ ජීවිතේ ලැබෙන්න ඕන. ඔබේ රූපේ ලක්ෂණ තියෙන කාලේ ඔබ හුඟා සතුටුයි. ඔබ කණ්ණාඩියක් ළඟට හුඟා පාර ගන්න යනවා නේද? කණ්ණාඩියක් බෑගෙනම දාගෙන ඉන්නේ නේද? ඔබ විලෙන් බලන්න. යන හුඟා ලක්ෂණ කාලේ. එහෙම තිමිච්ච ශරීරයේ ටිකෙන් ටික වියපත් වෙනකොට පින්නතනි. අපට අපේ ශරීරය ගැනම ටිකක් වටිනාකම අඩු වෙනවා. එහෙනම් පින්නතන ඇත්තටම අපි මේ ශරීරය නියම විදිහට පාවිච්චි කළා නේද? අපේ ශරීරයේ වියපත් වෙන වෙන දුර්වල වෙන වෙන අර තරුණ කාලේ ලක්ෂණට තිබ්බටත් වඩා ආදරයක් විතරක් නෙවෙයි ලොකු ගෞරවයක් තමන්ට තමන්ගේ ශරීරය ගැන ඇති වෙන්නට ඕන පින්නතන. බාහිර ලෝකෙ වටිනාකමක් නොදෙන්න පුළුවන් එක වෙනම කතාවක්. ඒයි දන්නේ නැහැ කවුද කියන එක. එයා තේරුම් ගන්නත් පුළුවන් තේරුණා ගන්නත් නැහැ. ඒකට ගැටුවන්නේ අපල. නමුත් තමන්ට තමන් ගැන ලොකු ආදරයක් සෙනෙහසක් ගෞරවයක් ඇති වෙන කවන හැලදෙනකොට මේක තමයි ධර්මයේ ලැබෙන ආනිසංසය. ඒ විතරක් නෙවෙයි බලන්න අපි මිය ගියාට පස්සේ අපි ගෙදරදි මිය ගියොත් අපේ ජීවිතේ කොච්චර වටිනාකමක් ලැබෙලද කියන අපි මුළු ජීවිත කාලයක් වෙහෙසෙන මොහොතද අපේ ගෙටයි ඉඩමටයි දරුවන්ටයි රස්සාවටයි බැංකුවතේ සල්ලි එච්චර මහන්සියෙච්ච වසර කීයක් අපි වෙන මහන්සියද තියෙන්නේ? ඒ මහන්සියෙච්ච බලන්න අපි මේ ගෙල කෑ කීයක්ද අපිට සලකන්නේ? අපි කෑ දෙකක් අගෙල තියානන්නේ. බලන්න අපි ජීවිත කාලය සලකපු අපිට සලකන ආකාරය. අපි මේ ගියාට පස්සේ අපේ ආදාහනය කළා, ක්‍රිමේෂන් එක කළා. අලුත් එක ගෙනම ගෙදර සතිය තියාගන්න කිව්වොත් ගෙදර තියාගන්න සතියක් නෙවෙයි ඊළඟ දවසේ මොහොතට දානකම් හරි ගල්ලට දානකම් හරි කියලා රැයක් තියාගන්න කිව්වා තියාගන්නවද? ඔබට තේරුම් ගන්න පුළුවන් ගෙදරයි කොහොමද ඉක සංසර ගන්න. එවැනි අයකට ඔබ මෙච්චර ජීවිතයක් ගත කළේ බලන්න. ඒ දරුවන්ට දොස් කියන්නේ නැහැ, ඊයට දොස් කියන්නේ නැහැ, ඔබත් ඔබේ දෙමව ගැන කරේ එහෙමයි. වෙනදන්නේ ඔබ කරේ. පින්නතුනි බලන්න රහතන් වහන්සේ කෙනෙක් අපවත්ම දිනුරන් කැවතියි. ඒ රහතන් වහන්සේගේ ධාතුක ගෙන යන්න බුදුරජාණන් වහන්සේ දිනුරන් කාපාස්ථායේදී අලු ටික ගන්න මිනිස්සු සටන් කරනවා. අපේ අලුමුට්ටිය බාර ගන්න කෙනෙක් නෑ අන්තිමට. ආදාහනගාරේ ඒ මොටි ටික ඔක්කොම ගොඩ ගහලා තියෙන සමාහලට මේ ආදාහනගාර. එහෙම ලෝකෙකට මිය ගිහපු කෙනෙක්ගේ අලු වෙනුවෙන් ලෝකේ යුද්ධ කරා නම් ඒ බුදුවරේ ඉගෙනුම්. රහතන් වහන්සේගෙන කියන කෑවත් ඒ ධාතුන් වහන්සේ ටික ගන්න දෙවරු ධාතු කරඬු අරගෙන ඒ මොකටද කියන උතුණි දර කරන්නේ? ඒ රහතන් වහන්සේගේ උපස්තමටද? ඒ රහතන් වහන්සේගේ ධනයටද? ඒ රහතන් වහන්සේගේ රූප සම්පත්තියටද? ඒ රහතන් වහන්සේගේ ඥාතීන් වහන්සේ හින්දටද? නැදෙන්නේ කිසිම දෙයක් නිසානේ ගරු කරන්නේ. ගරු කරන්නේ මොකටද? ඒ සම්පූර්ණ ගරු කරන්නේ ප්‍රඥාවට. ඒ ප්‍රඥාව සාක්ෂාත් කරපු ලෝකෙ මිදිට උත්මයට ඒ ලෝකයන් සාක්ෂාත් වෙන්නේ. අනේ සම බුදුහාමුදුරුවෝ අපේ ජීවිතේ ලබන්න පුළුවන් උපරිම වටිනාකම ලබා දෙන අපට මාර්ගයෙන් පෙන්නලා තියෙනවා. එක අතකින් ගුණය තියෙන වෙනට ඕනේ, අනිත් අතේ නෝනින් දේ තියෙන වෙනට ඕනේ. සැබෑ ලෙසම අපි නෝනින් දිනනවා කියන්නේ ප්‍රඥාවෙන් දිනන වෙනවා. ඒ ප්‍රඥාවෙන් දිනනත් එක්කම අපේ ගුණයන් ටිකක් වැඩි වෙනට ඕනේ. ගුණ නොවන දෙකම එකට සමාන්තර දිනනකින් තමයි අපේ ජීවිතය වඩාත් සාර්ථක ජීවිතයක් බවට පත් වෙන්නේ. ගුණවත්කම දිනු කිරීම සහ ප්‍රඥාව දිනු කිරීම මේ කාරණා දෙකට තමයි බුදුදහමේ අවධානය යොමු කළේ. අපි මේක කලින් කතා කළා, අපේ ගුණයන් ආරම්භ වෙන්නේ කොහොමද? අපේ ළඟ තියෙන ආරම්භක ගුණය මොකද්ද? මුල්ම ගුණය මොකද්ද? ඒ තමයි එකල ගුණ සැලකීම කියන ගුණය. කෘතඥතාවය, gratitude කියන්නේ. කේවලාගේ සාබික්ක වේ සම්පුරුෂ භූමී යදි ධම්මතානි තාහත වේදී කියලා දේශනා කළා. මුලම සත්පුරුෂ ධර්මම කියන්නේ එකල ගුණ සැලකීම කියලා දේශනා කළා. අපි ජීවිතේ කරන ඕනෑම හොඳ දෙයක් බලන්න. උදේට තමයි මොන හොදනක ඉඳන් රැකියාව කිරීම, අම්මට තාත්තට සැලකීම, බුදුහාඳුරන්ට පැන්වේදුරක් දී පූජා කිරීම, සාමින් වහන්සේලා දාහනය පූජා කිරීම ඔස්සේ ධර්මයේ පුහුණු කිරීම දක්වා අතර පරාසය තුල කරන සියලුම දේවල්වල පදනම කෘත වේදිකේ. ඔබේ වාහනේ හේතුවත් ඒකත් කලමන සැලකීම. ඔබේ රැකියාව හොඳ කරනවා නම් ඒකත් කලමන සැලකීම. ඔබේ ශරීරය ලස්සන පිරිසිදු තියාගන්නවා නම් ඒකත් කලමන සැලකීම. ඔබේ ගෙදර ලස්සන පිරිසිදු තියාගන්නවා නම් ඒකත් කලමන සැලකීම. බලන්න බුදුහාඳුර අපේ ඇස් දෙක ඇරෙන්න දේශනා කරපු ආකාරය බලන්න. ධර්මයේ පිළිපදිනවා නම් ධර්මයේ ප්‍රැක්ටිස් කරන එකත් කලමන සැලකීම. ඒ කොහොමද? මේ සාරාංශයේ කලතරක්ෂයක් පෙරම් පුරන අනාවරණය කරපු මේ ධහම වසර 2500ක් සාමීන වහන්සේ රැගෙන ආපු ධහම උන්වහන්සේට කරන ගෞරවය සෑම ප්‍රතිනිතාවේ තමයි මේ ධහම ඉගෙනගෙන පුහුණු කිරීම. වැඩියක් තබා මනක් පහනක් කැන්නේ දරුවක් අද දුහාඳුරපෙන් බලාපොරොත්තුනේ නැහැ. අපේ බලාපොරොත්තුම එකම දේ තමයි මේ ධහම ඉගෙනගෙන පුහුණු කරලා දුකෙන් නිදහසෙන්න. ඒ තරක් නෙවෙයි. වැදගත්ම යුතුයමක් අපට තවත් තියෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරන ඔබ මේ ධම්මගේ අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා. ඔබ මේ ධම්මගේ අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා දේශනා කළා. ඒ කියන්නේ මොකද්ද? ඔබේ ජීවිත කාලය තුළ මේ ධම නැති වෙලා යන්න දෙන්න එපා කියලා. ඒ කියන්නේ මොකද්ද? ඔව්, අපි ඊළඟ පරපුරනේ මේ ධහම දායාද කළ තමයි අපි ඇස් එක තියාගන්න ඕනේ. ඒ සඳහා අපි කොමන මොහොතයක් අපේ ජීවිතවලින් ප්‍රයත්න වෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි ආදී සම්මල සාර්ථක කළේ දරුවෙක් සාසන පූජා කරලා. එයාට ලැබෙන දරුවාගේ හොඳම පින්වන්ත කීකරුම දරුවා සාසන පූජා කරලා. අන්න ඒකෙන් තමයි සාසනය මෙතෙක් දුරට පැගෙන ආවේ. ඒ සිල්වත් වුණා ස්වාමීන් වහන්සේලායි. පින්වතුනි, මෙන්න මේ දහම් මඟ තුළ මේ කෘතවේදීත්වය කියන එක ඇති වුණා නම් තමන් ඥානේ සියලුම ගුණ දහම් ටික ආරම්භ වෙනවා. කලගුණ සැලකීම ඇති වෙනකොට දන් දෙනවා. දන් දෙනකොට සිල්වන්ත වෙනවා. දානයේ සීලයේ දෙකේ ප්‍රතිඵල විදියට කල්‍යාණ මිත්‍රයන් මුණ ගැහෙනවා. දහම් මඟට ටිකෙන් ටික පිවිසෙනවා. මෙන්න මේ එක තමන්ට ලෞකික වශයෙන් තමන්ගේ ජීවිතය යන පුළුවන් ඉහළම මට්ටමට යනවා. එකකටකින් තමාරේක ආරක්ෂා කළ ධර්මිකව ඒ හරි හම්බ කරන දේ ආරක්ෂා කරලා විහිදන් කරලා දැහැමි ජීවිතයක් ගත කරනවා. අනිත් අතින් මේ ධම්මගේ යනකොට අපේ හිත පිරිසුදු කිරීමේ ගමන මඟට අපි ටිකෙන් ටික පිවිසෙනවා. අනිත් ප්‍රතිඵල විදිහට අපේ ජීවිතෙන් කරන දේවල් එන්න එන්නම හොඳ දේවල් අපි වැඩිපුර කරනවා. අන්නේ හොඳ දේවල් වල ලේඛනය තමයි තියෙන්නේ මංගල සූත්‍රයේ. කලගුණ සැලකීම පාදක කරගෙන අපි සත්පුරුෂ ධහමට ආවට පස්සේ කෙමෙන් කෙමෙන් අපේ ධහමගේ වැඩෙන ආකාරයේ ලක්ෂණ ටික තමයි මංගල සූත්‍රයේ තියෙන්නේ. සුදුසු ප්‍රදේශයක වාසය කරනවා, හොඳ මිත්‍රයන් ආශ්‍රය කරනවා, දුසිරිත මිත්‍රයන්ගෙන් ටිකට් එක අයින් වෙනවා, දන් දෙනවා, අකුසලෙන් වළකිනවා, ධර්ම ශ්‍රවණය කරනවා, ධර්ම සාකච්ඡා කරනවා. මෙන්න මේ ඔස්සේ ටිකෙන් ටික තමන්ගේ ජීවිතයේ තියෙන ඒ සත්පුරුෂ ධම්මවල ලක්ෂණ තමයි ක්‍රමෙන් වැඩි වෙන ආකාරය මඟල සූත්‍රය දැක්වේ. එහෙම ගිහිල්ලා අරිය සත්‍යාන දර්ශනං නිබ්බාන සත්‍ය කියලාද කියන වටම වෙනකම්ම ටිකෙන් ටික දියුණුවට පත් වෙනවා. අනේ ප්‍රතිඵල විදිහට මෙන්න මේ සමාකරණේ දැහැමි කටයුතු තමන්ට දවසට වැඩිපුර වාරයක් මතක් වෙනවා. මේදී විශේෂ කාරණයක් තමයි කියන දුනේ කළගුණ සැලකීමත් එක්ක ඔබට ඔබේ ජීවිතයේ වැඩිපුරම ආසන්නයෙන් උදව් කරපු අයට ඔබ නැවත උදව් කළ තියෙන්න ඕන. ආහාර පාන බෙහෙත් සියල්ල විතරක් නෙවෙයි ධර්මයෙන් උදව් කළ තියෙන්න ඕන. ඔබ ළඟම ඉන්න අඩුම ගන්න 5 දෙනෙක්ට ඔබ ළඟින් මැසුරු කරන ඔබට ආදරය කරපු උදව් කරපු 5 දෙනෙකුටවත් ඔබ ධර්මයෙන් උදව් කළ තියෙන්න ඕන. යන්නේ යක් හස්තේ එයාට සුගතිගාමී වෙන විදියට උදව් කළ තියෙන්න ඕන. ඇයි ඒක හේතුව? ඒ ළඟමයි මේ ගියාම තමයි ඔබට වැඩිපුරම දුක හටගන්නේ. අන්නේ දුක අඩු කරගන්න ක්‍රමය තමයි ඒ අර ඔබ කොච්චර අඳුන් තනදුන් බෙහෙත් හේත් කන්න බොන දුන්නත් ඔබට ඒ දුකෙන් නිදහස් වෙන්න බෑ. ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ කෙනා මිය ගිය දවසට යාගේ දේහය දකිනකොට ඔබට හැඟීමක් වැටහීමක් ඇති වෙන්න ඕන. මේතනට මේ යන කලින් මම මෙයාට සුගතිගාමී වෙන උදව් කළා කියලා. මේක නට මන් දන් දෙන්න උදව් කළා. සිල්වන්ත වෙන්න මං එයාට උදව් කළා. භාවනා කරන්න උදව් කළා. ප්‍රඥාව ලබා ගන්න මම එයාට උදව් කළා. අන්නේ උදව්ව නිසා මේක නැත්තා දැන් සුගතිගාමී තැනක මීට වඩා හොඳ තැනක ඉපදින ඇති කියන විශ්වාසය ඔබට ඇති වෙන්නට ඕන. එදාට වෙන දින ඔබට දුකක් හටගන්නේ ඔබට අනිත් අය දෙහි අල්ලගෙන හලයි වලකී. ඔබ පැත්තකට වෙලා මැදහත් ඔබේ සංසාරත ඉන්න. ඔබ ඇතැම් දෙකෙනාගේ මලගෙදරට නොගියත් කම නැහැ දැන්. යාගෙනේ හත් දවසේ දානි තුන් මාස දානි නොදිනවත් කම නැහැ. ඔබ කලින්ම කළා. යුතුයකම කළා ඔබ ඉන්නේ. විශේෂයෙන් පිනතුනේ තමන්ට ළඟේ උදව් කරපු විශේෂයෙන් තමගේ අම්මට ආද දෙන්නට ඉන්නව නම් මේ උදව් කරන්න ඕන. යන්නේ කියලා නම් යට අපි තිමන මොදන් කරන්න ඕනේ. අපි ධර්මයේ හැසිරিলা යට පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ. ධර්මයේ හැසිරීම නියගේ ඥාතින පුණ්‍යානුමෝදනා කිරීමක් විදිහට ආකංකේ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. එනිසා පිළිදින අපි ධර්ම මාර්ගය යන වගේම අපි අනිත් ඇට මේ ධර්මයට උදව් කරන්න ඕනේ. ඔබ ධර්මයෙන් කොච්චර ප්‍රතිඵල ලබනවද කියන එක තීරණය වන්නේ ඔබ ඒ ධර්මයෙන් කොච්චර සතුටද මේ මොහොතේ සතුටෙන් ඉනවාද කියන කාරණය මත. ඔබ ඒ ධර්මයෙන් කොච්චර සතුටෙන් ඉනවාද කියලා බලන්නේ කොහොමද? ඔබ ඔබේ දරුවන්ට ළඟම ඥාතින්ට කොච්චර ධර්මය දෙන ඔබ ජීවිතේ උත්සාහ කළා කියනවාද? ඔන්න බලන්න තමයි. මේකෙන් තමයි අපි බලන්නේ ඔබ ඇත්තටම ධර්මයෙන් ප්‍රතිඵල අරන්ද කියලා. බලන්න ඔබට හොඳ කෑමක් හරි හොඳ ඇඳුමක් හරි හොඳ බඩමුට්ටුවක් හරි හම්බුනොත් ඔබට මොකද මතක් වෙන්නේ ඉස්සෙල්ලම? ඔබට කවුරුත් මතක් වෙන්නේ? ළඟම ඥාතිනේ දරුවටික සංකෘසියා බහරේ ආව අම්මා නංගි මලිනේ මතක් වෙන්නේ නැහැ. අනේ යකට මේ පොඩ්ඩක් හරි ගෙනියන්න නැත්තම් හොඳයි කියලා. හැබැයි ඔබට ධර්මය අහලා ඒ ධර්මයේ සතුට අත්හාලේ ලැබෙනකොට ඔබට හිතෙනවද? අනේ මම මේ ධර්මයේ ටිකක් මගේ දරුවට පුහුණු කරන්න ඕන. නිකන් අකමැති නම් අඩුමනේ කල්ලි දෙන හැටි දරුවට පුහුණු කරන්න ඕන කියන හැඟීමක් ඔබට කවදා හරි ඇතිවෙලා තියෙනවද? ඇතිවෙලා තියෙනවනම් අන්න හරි ඔබට ධර්මයන් සමාරේ තේරෙලා තියෙනවා. ඔබ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න. සෝතාපන්න ශාලිකාවන් කියන තුනේ දරුවේ කිරිසන ගත්තට පස්සේ කුසෙහිදීම දරුවා දරුවන් සරණ යවනවා. දරුවටත් එක පන්සිල් සමාදන් වෙනවා. නිතරම ප්‍රාර්ථනා කරනනේ කවුරු කවදනම් දරුවට සංගරත්නිය මුණගස්සන්නද බුදුහාඳුර මුණගස්සන්නද කියලා ප්‍රාර්ථනා කර කර තමයි දරුවා කුසේ තියාගෙන ඉන්නේ. දරුවා ඉපදෙලා විශේෂයෙන්ම හත් දවස් සම්පූර්ණ හත් වයස සම්පූර්ණ වෙනකොටම අවුරුදු හත සම්පූර්ණ වෙනකොටම ඒ බොහෝ සැදැහැවත් අම්මලා සංගරත්නිය මුණගැහෙන එකයි ඉලක්ක දෙන දරුවාට. ඒ වගේ කතා වෘත්‍රාසියක් බුදුහාමුදුරු තියෙනවා. සීවරි හාමුදුරන්ගේ අම්මා, භද්‍ර හාමුදුරන්ගේ අම්මා, ඒ වගේ තංගි පම්මලේ. ධර්මයෙන් බිහි කරන්නේම මේ ධර්මය දෙන්න කියලා හිතගෙන. පින්නදුනේ අපි දරුවට කොච්චර අධ්‍යාපනය ලබා දුන්නාද? දරුවට ඩොක්ටරේට් දෙකක් අරන් දුන්නාද? දරුවට දුකෙන් දහසෙන් බෑ. අධ්‍යාපනය ලබා දෙන්න, උපාධි ඕනතරම් ලබා දෙන්න, නමුත් ඊට නොදෙවෙන විදියට දරුවාට ධර්මය ලබා දෙන්න. නිකන් බැරි නම් කුමන හෝ ක්‍රමයකින් දරුවට කල්ලි දීලා හරි මේ උදව් කරනවා. ඔබ එක දක්ෂ වෙන්න ඕන. ඔබ දරුවට අධ්‍යාපනය ලබා දුන්නාම ඔබට ධර්මය ලබා දෙන්න බැරි එන්නේ. ඔබ එක දක්ෂ වෙන්න ඕන. ඒ දරුවා ඔබේ දරුවා කියලා කියන්නේම උදේ අධ්‍යාපනය ලබන තරම් නෙවෙයි. මේ ධර්මයෙන් හොයාගෙන තමයි ඔබේ කුසට ඔබේ දෙයින් මේ දරුවන් බිහිුනේ. එනිසා මේ නෙමෙයි අපේ ජීවිත තුලින් වෙන්නට ඕන කිනුතුද. අන්න එවැනි යුතුයකමක් අපි අපේ දරුවන්ට ඥාතින්න කළ තිබුණා නම් අපිට වෙනතුනේ ඥාතින්ගේ මල ගෙවල් වල යඩන්න වෙන්නේ. මේ යුතුයකමක් අල්ලා ගියන්නේ මොදේ හොඳ තැන කැටේ කියලා ඉන්නව නම් අපිට වඩා වැඩි කියලා විතරක් නෙවෙයි වෙනතුනේ. අපිට වඩා වයසෙන් බාලයට දරුවන්ට මොනබුරු මිනිමිරියන්ට අප මේ උදව් කරන්න ඕනේ. ඇයි හේතුව? ඇතැම් අම්ම තාත්තාගේ දී දරුවා මිය යනවා. ආචිල සියලෙන්නේ මොනබුරු මිනිමිරියන් යනවා. එහෙම දේවල් දැකලා තියෙනවා නේද? දැකලා තියෙන අදෙක පිළිගන්නවා නේද? හැබැයි අපේ ගෙදර අයට හැර අනිත් පැයට නම් එහෙම වෙන්න පුළුවන් කියලා තමයි හිතන්නේ. අපට නම් එහෙම වෙන්නේ අනිත්‍යයට වෙන්න පුළුවන්. ඕකේ ඉතින් සාමාන්‍ය දෙයක්. එහෙම වුණත් කියන්නේ හිත අදාගෙන ඉතින් ඕක අපි මරන්නේ කවුද? හැබැයි මේ මරණය අපේ ගෙදර කාපු දවසට තමයි අපිට මතක් වෙන්නේ. එදා අපිට හිත අදාගෙන ඉන්නේ නැතිනම්. ඒ සඳහා කලින්ම මනසේ සඳහා සූදානම් කරගෙන ඉන්නට ඕන. මෙන්න මේක අපේ ලෞකික ජීවිතේ සාර්ථකත්වයේ මේ දේශනා කරලා අපි කරන පින්කම් අපේ සිතේ නිතර හැව පිළිදැව දෙන්නට ඕන කියන එක. සංඛාර උපත් කියලා සූත්‍රයක් වෙනවා මධ්‍යම නිකායේ. ඒ සූත්‍රය දේශනා කරනවා තමා ශ්‍රද්ධාවෙන්, සීලෙන්, ශ්‍රුතවන්ත භාවයෙන්, දන් දීමෙන් සහ ප්‍රඥාවෙන් කියන මෙන්න මේ කර්ම පහෙන් තමයි දිනු වෙලා ඉන්නවා නම් ඒ කෙනාට මරණයෙන් පස්සේ ජීවිතය ගැන විශ්වාසයක් තියෙනවා කියලා. මරණයෙන් පස්සේ ආ කොහෙද ඉපදෙන්නේ? ඉපදෙන්නේ මනුස්ස ලෝකයේද? දිව්‍ය ලෝකයේද? බ්‍රහ්ම ලෝකයේද ඉපදෙනවා නම් ඒ ඉපදෙන ලෝකයේ තමයි කලින්ම තීරණය කරන්න පුළුවන් කියන්නේ. කලින්ම තීරණය කරන්න පුළුවන් කියන්නේ. එයා මනුෂ්‍ය ලෝකෙට නම් එන්නේ. එයා ඉපදෙන පුලියක් ගැන කලින් තීරණය කරන්න පුළුවන් කියන්නේ. මේක ප්‍රාර්ථනාවක් කරන එකක් නෙවෙයි මේ කියන්නේ. ආවතන ඉපදෙන කියන්නේ උදයන් ප්‍රාර්ථනා කිරීම නෙවෙයි කියන්නේ. අර කුසල ධම්මයක වැඩීමේ ප්‍රතිඵල විදියට එයාට ඒදී අවශ්‍ය නම් තීරණය කරන්න පුළුවන් කියන්නේ. හැබැයි කිසි දෙයක් බොහෝ කරන්නේ තමගේ දුරස්ථා දෘෂ්ටිමාන වැඩි කරගන්න නෙවෙයි. ඒව දුරු කරගෙන ලෝකෙට පිහිටවීම සඳහායි ඔහු කුලයක් උනත් තීරණය කරන්නේ. අනිත් පල්ලිහා කුලවලින් නෑ උදව් කරන්න නිසා කුලමානෙන් නෙවෙයි ඔහු කරන්නේ. බුදුරජාණන් වහන්සේ අවස්ථාන අනුභව ඉපදෙනකොට උන්වහන්සේ කාලයේ දීපය දේශය කුලේමව බැලුවා. පස්මා බැලු බැලුවා. ඒක වරදක් කියලා කියන්නේ නෑ. ඒ සුසුමන් ටික තියාගෙන තමයි අපි මේ ලෝකේ ඉන්නට ඕනේ. මේ ජීවිතය අත්හරින කරිනොත් මේ ජීවිතය අත්හරින කරිනොත් අපට කියනවා කියන්නේ අප නිවන් නොදැක්කද මාර්ගඵල නොලැබුවද අපට මෙන්න මේ විශ්වාසඥය තියෙනට ඕනේ. පැහැදිලිව මෙල තියෙනට ඕනේ. මේක ප්‍රාර්ථනාවක් මේක තෘෂ්ණා වැඩි කර ගැනීමක් කියලා හිතන්න එපා. එහෙමනම් බුදුහාම කවදා දේශනා කරන්නේ අපි දෙන්නේ. ඒ කියන්නේ අපි අපේ ජීවිතය ඔක්කොම plan කරනවා. මගුල් ගෙවල් යන්නේවා, දරුවන්ගේ විවාහ උත්සව, අධ්‍යාපන ඉලක්ක, පස්සාත් උපාධි ගන්න ඒවා, රිටයර් වෙනකොට ඔක්කොම plan කරනවා අපි. හැබැයි පරලොව සුල කියන හිත පිටවන කිව්වොත් ඔන්න ඊට පස්සේ කියනවා ප්‍රාර්ථනා හොඳ නැහැ නේ, ඔහොම ලෝභේ වැඩි වෙනවා. ඊට පස්සේ වෙන කතා ටික පටන් ගන්නවා. අනිත් ඔක්කොම ජීවිතය plan කරලා සැලසුම් කරලා තිනමම ඉඳලා අන්තිමට දන්නේම නැහැ ඩොග් කාලේ වැඩෙන කම දන්නේ පල්ල. එහෙම නෙවෙයි පිළිතුරු අපිට අරලෝව ගැන සරිමත් තියෙන්න ඕන. මම හොඳ තැනක මගේ විඥානි පිටුවා ගන්නව ධර්මය රකින්න පුළුවන් කල්‍යාණ මිත්‍ර මොන ගැහෙන. හොඳ ප්‍රදේශයක මගේ උපත සිදුවෙන්න ඕන කියන විශ්වාසයක් තියෙනවා. හැබැයි ඔහු ඊට කලින් ඇතැන්ට මේ ආත්මභාවය නිවන් දකින්නට පුළුවන්. ඔහු මේ ගමන සාර්ථක කරපත් වෙනවා. කෙසේවත් පිළිතුරු මෙන්න මේ සුගතිය ගැන තමන්ට විශ්වාසනීයත්වයක් තියෙන තෝරන ඒක තමයි අපි ධර්මයෙන් ගන්න පන්නරේ. අනේ මම ඔබ ප්‍රාර්ථනා කරන්නේ මං කිසිම දෙයක් ගැන ආසාවක් නැහැ කියලා. එහෙම කතා බුදු දහමේ කියලා නැහැ. ආසාව නැති වෙලින් ඉන්නේ කොහොඳයි. හැබැයි ඒ ආසාව නැති කිරීම අපි බලන්න ඕනේ දුක්ඛ නිරෝධය. නිරෝධයේ දුක්ඛ නිරෝධය කියලා බලන්න ඕනේ. නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකවත් ඔක්කොම ඇරිය පිනුතු. දේපලක් ඇරියා, ඥාතින් ඇරියා, දරුවන් ඇරියා, අන්තිමට ඇඳුම් ටිකක් ඇරියා. නිවන් දැක්කද? පින්නොතනේ බඩමුට්ටු ටිකක් හරින එක නිවන් දකිනවා නම් එක දවසෙන් නිවන් දකින්න පුළුවන්. ඔක්කොම බඩමුට්ටු ටික දරුවන්ට දීලා ඇවිල්ලා සතු වත්තට ගිහිලා අර සිංහ කියන පුරුවකට පණින ජීවිතයක් පෝජා වේවා. හරියක්ම නිවන් දකින්න පුළුවන්. ඒක කියන තුනේ නිරෝධය නිසා නිරෝධ සත්‍ය වෙන්නේ. දුකයි දුක සත්‍ය එක දෙකක් තියෙනවා. සමුදයයි සමුදය සත්‍ය එක දෙකක් තියෙනවා. ඒ වගේම නිරෝධයයි නිරෝධ සත්‍ය එක දෙකක් තියෙනවා. මාර්ගයයි මාර්ග සත්‍ය එක දෙකක් තියෙනවා. මේක අපි කවදා හරි ඉතාලි හැදිරු දැනගන්න ඕන කියන දේ. අද අපට විස්තර කරන්න බැරුණත් ඔබ කවදා හරි දවසක මේ කරුණු හතර මේ අටක් වෙන ආකාරයේ ඉතාලි පැහැදිලිව දැනගන්න. ඒක දැනගන්න කම් අපි ඇත්තටම සැබැලිස බුදුදහම තේරුම් ගත වෙන්නේ. හොඳයි අපි නැති නර මූලික ගුණධම් ටික හරියටගෙන අප සුගතිය සඳහා අප සම්පූර්ණයෙන්ම අපට සාධකයක් තියෙනට ඕන. කොයි මොහොතේ මේක? කොමන ස්ථානක මේක? කුමන ආකාරයකින් මේ ගැ? සතුරෙන් අපට ප්‍රහාරයක් දීලා අපේ දැස ඉදිරිපිට අපේ ළඟම ඥාතිති ඔක්කොම ජීවිතස්සෙට පත් කරලා ඒක අපට පේන තරස්සල ඔහු විසින් අපේ ජීවිතයක් නැති කරොත් අහි නැති කරන මොහොතේදීවත් දුක දිගාමි නොවන මට්ටමට අපේ ඉන්න පිටව ගන්න බලන්න. මෙන්න මේ මට්ටමට අපේ හිත දියුණු නොවුණු තින් කියන තුනේ අපි මෙච්චර කලක් කරපු කැපවීම වල නිසි ප්‍රතිඵල අපි ලබා ගන්න වෙන්නේ. අපි සාර්ථකත්වයේ කියන්නේ මේ ජීවිතේ මෙහෙම දහම හැසිරෙන තරක් නෙවෙයි. ජීවිතේ කොයි මොහොතක කුමන ආකාරයෙන් කෙදිනක මිය ගියත් මේ ලබා ගන්නව මිනිසා ස්වභාවයක වඩා පහළ තැනකට නොවන විදියට අප හොඳ මාර්ගයක් යොදා ගන්න ඕන. මේක තමයි අපි ධර්මයේ ලබන පළවෙනි ප්‍රතිපදාව. දෙවනි කාරණේ තමයි අපි සම්මා දිට්ඨියෙහි ඉහළම තත්ත්වයට පත් වෙන අසුතම ඥාන ඇති කරගෙන දුකේ හට ගැනීම හා නිරෝධය ගැන අපට පැහැදිලි දැක්මක් තියෙනවා. මෙන්න මෙතනින් අපි අපට වඩන්න පුළුවන් ඉහළම දහම් කරුණු ටික අපේ ජීවිත තුල ක්‍රියාත්මක වෙන්නට ඕන. කොහොමද දැන් හොඳ කල්පනාවෙන් ඉන්න. මෙතන ඉඳන් ඔබ බලන්න ඔබ දැන් කොයි තරම් දුරක් මේ දහමෙන් ගිහිපුගෙනද කියලා බලන්න. දැන් මුල් කාරණා ටික කිව්වා ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබ මේ මුල් පියවරේ කොච්චර දුරක් ඇවිල්ලා ඉන්නවද කියලා. අඩුපාඩුවක් තියෙනවා නම් ඔබට ඒකත් තේරුම් ගන්න පුළුවන්. ඔබට සුගති ගැන කාටිකයක් නොවෙනවා නම් ඒ කියන්නේ ශ්‍රද්ධාදී ගුණධම් තාම ඉහළ මට්ටමට දිනවලා නැහැ කියන එක. ඒ නිසා ඉක්මනට ඒක හදාගන්න බලන්න. ඊළඟ පියවර තමයි ධර්ම මාර්ගයේ තමන් ඉදිරියට යද්දී සැබෑ ධර්ම මොන ගැහිලා මේ ගමන් මාර්ගයේ ඉදිරියට යද්දී තමා කොයිතරම් දුරකින් කොයිතරම් දුරකට දැන් ගිහිල්ලා ඉන්නද කියලා බලන්න. ඒ සඳහා පළවෙනි කාරණේ තමයි භාගවත් මහන්සිය දේශනා කරනවා සම්මා දිට්ඨි පුරේ ජවන් කියන කාරණේ. සම්මා දිට්ඨිය තමයි ආරම්භක පියවර. ජානතෝ අහං වික්ඛවේ පස්සතෝ ආස්වානං කයමදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියලා දේශනා කරා. මහණෙනි මම දුකේ නිරෝධය සඳහන් කරන්නේ දන්න කෙනාට දකින කෙනාට කියලා. මොකද දන්න කෙනාටද දකින කෙනාටද දුකේ හට ගැනීම හා නිරෝධය දන්න කෙනාට දකින කෙනාට කියලා. මොකද දුක කියලා කියන්නේ කිව්වද සාමාන්‍යයෙන් දුක කියලා කියන්නේ ඉපදීම, ලෙඩවීම, මහලු වීම, මරණය කියන මේ කාරණා. ඒක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දුක. අනේ සාමාන්‍ය මට්ටමේ දුක තේරුම් අරගෙන ගිහිගෙන නික්මලා සම්බුද්ධත්වයට පත් වෙච්ච බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මට පෙර නොවැසුරු දහමක් අහනවා කියලා. ධම්මචක්ක සූත්‍රයේ ආස්කන්නෙදිම දේශනා කරනවා ආරම්භෙදිම දේශනා කළා කුබ්බේ අනුසුතියසු ධම්මේසු කැප්පුනොද පාදී නා ඥානමුද පාදී පඤ්ඤාවුද පාදී ආදී වදේ මට පෙර නොසිරු ධමයක් අහලුණා කියලා. එහෙනම් කියන දිනර කලින් අර ඥානමතියෙන් දැනගත්තු කාරණේ වෙන්න බෑ නේද? ඊට වඩා සුවිශේෂී කර්මයක් බුදුහාම තේරුම් ගන්න තියෙනවා. අන්නේ මොකද්ද? ඒ තමයි මේ ස්කන්ධ පංචකයේ සමුදය වැය. දුකේ හට ගැනීම හා නිරෝධය. ඒ කියන්නේ මොකද්ද? ඇත්තටම අපේ ජීවිතයේ මේ මොහොතේ සිද්ධ වෙන ඉරණම් මොකද්ද කියන කාරණය. අපේ ජීවිතය කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන අභ්‍යන්තර ඉන්ද්‍රිය හයයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන බාහිර අරමුණු හය කියන තුන ජීවිතය කියලා කියන්නේ. ඒ වගේ මේක තවත් දියුණු වෙනවා විඥාන හය, ස්පර්ශ හය, වේදනා හය, මේ ආදී සංඥා හය ආදී වශයෙන් කොටස් 10කට උම දීපල යනවා. හැම එකක්ම 10 ගානේ 60ක් වෙනවා ඊට පස්සේ. මහසතිපට්ඨාන සූත්‍රයේ දුක සමුදය සත්‍යයයි දුක නිරෝධය සත්‍ය දේශනා කරද්දී දේශනා කරේ ওই කාරණා ටික. එතකොට පිනොතුනේ මෙන්න මෙතෙන්ට තමයි අපි අවබෝධය ඇති කරගන්නට ඕන. ඇත්තටම අපේ ජීවිතයේ මේ මොහොතේ කොහොමද වෙන්නේ කියන කාරණේ. අපේ ඇහැට රූපයක් පේනකොට මොකද වෙන්නේ? ඇහැට රූපයක් පතිතීමේදී වෙන්නේ පිනොතුනේ අපේ මනසේ ස්වභාවයට අනුව නිර්මාණය කළ දෙන ඇස තමයි මේ මොහොතේ අපිට තියෙන්නේ. ඒ ඇස දිගට තියෙන ඇසක් නෙවෙයි, හැම මොහොතෙම හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත්වන ඇස කියන්නේ මේ පේන ඇහැ නෙවෙයි. The ability of seeing කියන එක පෙනීමේ ශක්තිය, අන්නේ පෙනීමේ ශක්තිය එක දිගට තියෙන දෙයක් නෙවෙයි, හැම මොහොතෙම මනසේ ස්වභාවයට අනුව හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය. අන්නේ ඇසේ ස්වභාවයට අනුව තමයි බාහිර රූපේ තිරෙන්නේ. නමුත් අපට හිතෙන්නේ බාහිර රූපයේ ස්වභාවයට අනුව තමයි පේන්නේ කියලා නේද? ඒක නෙමෙයි පේන්නේ. වෙන්නේ අපේ ඇසේ ප්‍රමාණයට අනුව තමයි බාහිර පේන්නේ. දැන් අපිට මේ පිටියෙන් එහා දෙයක් පේන්නේ නැහැ. හැබැයි මෙතන දෙවියෙක් හරි භූතයෙක් හරි හිටියොත් කොහමද? ඕකට මේ පිටියෙන් එහා පේනවා. පිටියට යන්නත් පුළුවන්. අපිත් මේ වෙලාවේ දැන් මේ තත්පරේ මට එහෙම යන්න හැකියාවක් නැහැ. හැබැයි මම ඊළඟ මොහොතේ දිබ්බ චක්කු ඥානෙ, දිබ්බ සෝත ඥානෙ, ඉන්ද්‍රිය ඥානෙ ලබා ගත්තොත් මට මේන් එහා ටික පේනවා, මේන් එහාට දේවල් ඇහෙනවා, මේ පිටින් එහාට මට යන්නත් පුළුවන්. මෙන්න මේක ඇතුළේ ස්වභාවය. එතකොට මේ ඇස කියන එක දිගට තියෙන දෙයක් නෙවෙයි, හැම මොහොතෙම හේතුඵල ධම තුල හටගෙන නිරෝධ වෙන දෙයක්. ඒ ඇහැට අනුව බාහිර රූපේ තීරණය වෙනවා. ඒ රූපයට ඇස පතිත වෙනකොට ඇසෙන් ගන්නෙ වර්ණ රූපය ගන්න. වර්ණ රූපය ගත්තට පස්සේ කෙතරම් නිරුද්ධ වෙනවා? ඇස, රූපය, ස්පර්ශය, චක්කු විඥානය, චක්කු සංපස්සය, රූප සංඥා, රූප සංකේතන ආදී මේ අවස්ථා ගානක් හට ගන්නවා. ඊට පස්සේ අරබයා විපාක මනෝ ධාතු කියන අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ විපාක මනෝ විඥාන ධාතු කියන අවස්ථාවක් තියෙනවා. මේ ඔක්කොම විපාක මට්ටමේ අවස්ථා කියලා. මේ කිසිම දෙයක් දුකක් සැපක්වත් නෙවෙයි. මේ කිසිම දෙයක් කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. මේ සියලුම දේවල් ටික උපේක්ෂාන්තාලක මට්ටමේ තියෙනවා. මෙන්න මේ අවස්ථාවේ සිතට තමයි කියන්නේ පබස්සර මිදන් වික්‍රේ චිත්තං කියලා. මේ අවස්ථාවේ සිතට තමයි කියන්නේ පකටි පරිසුද්ධ මිදන් විඥානං කියලා. චිත්තං කියලා. මේ විපාක මට්ටමේ අවස්ථාවේ විඥානයේ පිරිසුදු විඥානයක්. ඒක දුකක් සැපක්වත් නෙවෙයි. නමුත් ස්වභාවය තමයි මේ විපාක මට්ටමේ අපට පිළිතල දිගට ඉන්න බෑ. ඒ මට්ටමේ ඉඳගෙන රූපය ගැන සම්පූර්ණව තේරුම් ගන්නත් බෑ. වර්ණ මාත්‍රේ විතරයි අපට දෙන්නේ. දීලා ඒ කාර්යය එතනම අවසන්යි. ඉතුරු නැතුව මේ හේතුනේ නිරුද්ධ වෙනවා. නිරුද්ධාට පස්සේ ඒක පදනම් කරගෙන ඒක බේස් කරගෙන හට ගන්නා වූ සංඥා වේදනා දෙක මනෝ විඥාණයෙන් අරමුණක් විදිහට ගන්නවා ධර්මාලම්බන විදිහට. ඒක පිළිබඳව ඊට පස්සේ මනෝ විඥාණ හට ගන්නවා. අන්නේ මනෝ විඥාණ හට ගන්නවායි තමයි අපිට යම් සිද්ධියක් අපි පේනවා කියලා කියන්නේ. ඇත්තටම පේනවා කියන්නේ පේන අවස්ථාව නෙවෙයි, ඒ පේන දේ දැනගන්න අවස්ථාව. පේන දේ දැනගන්න අවස්ථාව කියන්නේ ඇත්තටම අර මුල් විපාක මට්ටමේ සඳහනක නිරුද්ධ වෙච්ච මොහොතක අපි මනෝවිඤ්ඤාණේ ලෝකයේ ඇත්තට ගන්න දෙනු කරන මොහොත. ඒ ගන්න දෙන කරන මොහොතේ ඊට පදනම් වෙච්ච රූපය පොඩ්ඩක්වත් මේ ලෝකයේ කොතනකවත් නැහැ. ඒක ඇත්තටම නිරුද්ධ වෙලා තියෙන්නේ. නැති වෙලා ගිහින් තියෙන්නේ. මෙන්න මේක දකිනකොට අපි හරියට ප්‍රඥාවෙන් අපි බාහිර ලෝකෙන් නිදහස් වෙනවා. ඒත් එක්කම මේක දකින මනෝවිඥානියත් ඒ හේතු ටිකත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනා කියලා දකිනකොට අපි නාමයන් දිරොත් නිදහස් වෙනවා. මෙන්න මේ නාම රූප දෙකේ මෙත විට නිදහස් වීම තමයි ලෝකෙන් නිදහස් වීම කියලා කියන්නේ. මෙන්න මෙතෙන්ට විශ්වාසය තිබීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මෙන්න මේ අපි අසහා දැනගත්තු දේ ගැන විශ්වාසය තිබීම තමයි ශ්‍රද්ධා ඇති කර ගැනීම තමයි අපි කියන්නේ සුතමේ පඤ්ඤා කියලා. දැනුම තියෙන පුළුවන්. හැබැයි දැනුම ගැන සැකනම් අනේ ඔබ වෙන්නත් පුළුවන්. බැරිද ඔය හඳුරුද්දුවට ඔබ වෙන්න පුළුවන්ද? එහෙම කියලා හිතෙන පුළුවන් අපිට නේ. එහෙමනම් ඊට දැන පොත්පත් බලන්න. ඊට ගාන දේශනා තියෙනවා, සූත්‍ර තියෙනවා, ධම්මසංගණයේ විභංගයේ යමකක් රැගෙන මේ තදාල දේශනා තියෙනවා. විශේෂයෙන් පටි සම්බිදා මාර්ගය වැනි පොත්වල අපේ දැනුම විස්තර කරන තැන්වලදී මේ විස්තර පැහැදිලිව දක්වලා තියෙනවා රෙෆරන්ස් බාර. ඔබ ආන්දර කෙනෙකුට යැපෙන්න ඕනේ නැහැ, ඩිෆෙන්ඩ් වෙන්න ඕනේ නැහැ. හැම මේ හඳුරගුවට අපේ ලොකු ස්වාමීන් වහන්සේ නම් ඔහොම කියන්නේ, ඔයිට වඩා වෙනස්ව කියන්නේ කියන ඒ මතයට එන්න එපා වෙනද. ආන්දර කෙනෙක් බලන් කෙනෙකුට බලන්නේ නැත්නම් මේ හඳුර කියන එකත් මේ හඳුර රෙෆරන්ස් හරහා රෙෆරන්ස් එක බලන්න. රෙෆරන්ස් එක වැරදි නැහැ වැරදි කියලා පිළිගන්න අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඔහොම කියන්නේ නැහැ කියලා නම් ප්‍රතික්ෂේප කරන්න එපා වෙනද. එහෙනම් ප්‍රතික්ෂේප කරන්න ගියොත් ප්‍රතික්ෂේප වෙන මොනවද මොකද්ද? සම්පූර්ණ බුද්ධ ශාසනයම අහිමි වෙන්න තුන. ඉතාම වාග්යන් කියනවා. කිසිම හාඳුරු කෙනෙක් සරණ යන්න එපා ඔබ. ඔබ සරණ යනවා නම් සරණ යන බුදු හාඳුරෝ. සරුවත් මොගලන් ආදී ඒ රහතන් වහන්සේලා ඔබ සරණ යන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනකොට හොඳට අහලා බලන්න, ඒක රෙෆරන්ස් බලන්න, ගැළපෙනවද බලන්න. ඒක තමන්ගේ රාගක්කේ, දෝසක්කේ, මෝහක්කේ මට්ටමට යනවද කියලා බලන්න. එතරම් බලන්න. ඒ හාමුදුරු පුද්ගලිකව සරණ යන්න ඕනේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ සරණ යන්න එපා. අපේ ආරණ්‍ය ස්වාමීන් වහන්සේ, අපේ පන්සලේ හාමුදුරුව සරණ යන්න එපා. ඒ හාමුදුරු හරහා ඒ ලැබෙන දේශනෙන් අපි පැහැදෙන්න ඕනේ. ඒ ආර්ය සංඝරත්නයට, ඒ බුදුරජාණන් වහන්සේට, ඒ ස්වාර්ථක වූ දහමට ඕන අපි පැහැදෙන්න. ඒ ත්‍රිවිධ රත්නයට, ඒ ධර්ම විනයට නොගැලපෙනවා නම් අපි කවුරු කිව්වත් පිළිගන්න අවශ්‍ය නැහැ. ඒ කියන ධර්ම ආනිසංකේ සතරට ගැලපෙන්නට ඕන. ස්කන්ධ පංචකේ සමුදයට ගැලපෙන්නට ඕන. පරිසම්පාදයට ගැලපෙන්නට ඕන. ආර්ය ඥාන ගැලපෙන්නට ඕන. රාග විනය, දෝෂ විනය, මෝහ විනයට ගැලපෙන්නට ඕන. අන්න එහෙමනම් ඒක සමුදු ධර්ම කියලා අපි පිළිඅරගෙන එතෙන් ස්වතාව වැඩි කර ගන්නට ඕන. අන්නේ ශ්‍රද්ධාව තමයි සැබෑ සම සුත්තමේ පඤ්ඤාව බවට පත් වෙන්නේ. ඊට පස්සේ ඒක ධර්මයක් විතරක් නෙවෙයි, ඒක අපේ ජීවිතේ පුහුණුවෙහි ඉහළම තැනින් තියනවා. ඒක නම් විශ්වාසෙ තියනවා. එතෙන්ට තමයි අපි කුම දේ කරත් අන්තිමට හැදෙන්නේ මෙතන ස්ථානේ. අනිත් කිසිම දෙයක් අපට ඉතර ලොකු නෑ. හැබැයි අපි ලොකු නෑ කියලා අර ඉස්සෙල්ල තිබෙච්ච මට්ටම පල්ලෙහාට දාන්නේ කාගෙවත්? දරුවන්ගේ වත්, රැකියාවේ වත්, ගෙදරවත්, අනිත් ඇසුරු කරන කවුරුත් පල්ලෙහාට දාන්නේ නෑ. ඒ කට්ටිය 180ක බලයක් නම් තියෙන ශක්තිය කියන ඒ මට්ටම තියන්නේ ඒ කට්ටිය. හැබැයි අපි මොකද කරන්න ඕන? අර ධර්මයේ කියන එක අපි අර ඔක්කොම වටම වඩා ඉහළ තරම් ගිහිල්ලා ඉහළව තැනින් 90, 95, 98, 99 තැනින්ම මෙන්න මේ දුකේ හට ගැනීම හා නිරෝධේ නැමැති මේ ස්වාකාතෝ ධර්ම ගැන තියෙන ශ්‍රද්ධාව, ප්‍රසාදය, කැපවීම, ගෞරවය, විශ්වාසය අපි තියාගන්න ඕනේ. අනේ අර දැනට ප්‍රමුඛත්වයේ දිනින් නැගේ ප්‍රමුඛත්වය අඩු වෙනවද? නෑ, තවත් වැඩි වෙනවා. වෙනද දරුවන්ට සැලකුවේ 80ක් නම් දැන් ධර්මයක් දිහේ දරුවන්ට 90ක් විතර සැලකනවා දැන්. වෙනද හැකියාවට 60ක් මාසු වුණා නම් දැන් අමතර පෑ ගන්නකොට වැඩ කළා 75ක් විතර වැඩ ගන්නවා දැන්. පින්නතින කිසිම දෙයක් පල්ලෙහාට දාන්නේ නැහැ. වෙනදට වඩා අර්ථවත්ව ධර්මිකම ගැඹුරින් කැපවීමෙන් අවංකව සහ මෛත්‍රියෙන් මේ හැම දෙයක්ම අපි සිදු කරනවා. මෙන්න මෙතෙක් තමයි පිනතුනේ ශ්‍රද්ධාව ධර්ම විශ්ලේෂ කරනවා. සද්ධා මූලිකා සබ්බේ කුසල ධම්මා. ශ්‍රද්ධාව තමයි සියලුම ගුණධර්මවල පදනම කියලා දේශනා කරනවා. සියලුම බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර රීතිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්පොඥාන ආරසිංහ මාර්ගයේ විද්‍යා විමුක්තිය සාක්ෂාත්කීම දක්වාම සියලුම ගුණධර්ම වැඩෙන්නේ මෙන්න මේ සුතමේ පඤ්ඤාව පාදක කරගත්තු ශ්‍රද්ධාවත් එක්ක. ඕනෑම වෙලාවක යම් කිසි දෙයක් තමට මතක් වෙනකොට මතක් වෙන රූපේ බුද්ධ එක්ක අතීත දෙයක් විතරක් නෙවෙයි, දැන් මේ මොහොතේ ඔබට රූපයක් පේනවා නම්, සබ්දයක් ඇහෙනවා නම්, මේ හැම දෙයකම පදනම රූපය. ඒ රූපය තුල අපේ හිත බැසගෙන තියෙනවා. ඔබ ජීවිතේ ඕනෑම දෙයක් මතක් කරගන්න ජීවිතේ කාලයක් තියෙනවා. වැලිය හැමවක් පිච්ච මල් සුවඳ කියලා ගන්න. ලුණු රහ කියලා ගන්න. ඒ දෙතුනක් අපිට රූපයක් මැවෙනවනේ. ඒ දෙක ගැන මැවෙනවා නම් ඉතින් කාර් එක ගැන හිතලා ගනම ප්‍රතිසන්ද යන්නේ. ওই ඕනම දෙයක් මතක් කරනකොට අපිට මතක් වෙන රූපෙකුත් එක්ක. රූපයක් එක මතක් කරන විතරක් නෙවෙයි අපි හිතන්නේ ඒ රූපයේ ඒ විදිහට ලෝකේ කොහෙර දැනග තියෙයි කියලා. හරියට ඒක ඔබට ඔබේ රූපය මතක් වෙනකොට ඔබේ රූපය මතක් වෙනවා පිටින් එතන. නැත්නම් අපි කියමු දැන් මේ වෙලාවේ ඔබේ පින්තූර ටික කැමරාවකින් ගැහුවා කියලා. ෆොටෝ එක අරගෙන දෙන ඔබට ෆොටෝ එක. ඔබ ෆොටෝ එක බලන්න. ඔක්කොම ඉන්නේ බලන්න. වැඩිපුරම බලන්නේ මාල් පින්තූරේද? තමන්ගේ පින්තූරේ හොඳට ඉන්නවද ඇස් දෙක ඇරෙද්ද වැහෙද්ද හොඳට කෙලින් ඉන්නවද ඒක තමයි ඉස්සෙල්ලා බලන්නේ. එතකොට ඔබ ඔබේ රූපය කියලා ඔබ හඳුනාගන්නේ කොහොමද? ඔබේ ඇස් දෙකට ඔබේ රූපය දැකලා කියනවද? නෑ නෑ නේ. කොහෙන්ද දැක්කේ ඔබ? ඕ කණ්ණාඩියෙන් දැක්කනේ. ඔබ කණ්ණාඩියෙන් දැකපු රූපය තමයි දැන් ඔබ කම්පයා කරලා මේ පින්තූරෙන් බලන්නේ. මේ පින්තූරෙන් ඔබේ රූපය බලනකොට හඳුනා ගන්නකොට අර කණ්ණාඩි දැකපු රූපේ තාම කණ්ණාඩිය තියෙනවද? කණ්ණාඩි නෑ. ඔව් මේ උදාහරණය හොඳට මරික් කියන්නේ. කණ්ණාඩි රූපේ නැතුණාට ඔබේ මනායතනෙ මේක සතේ චෛත්‍යයේ මේක සීකරන්න පුළුවන් වෙනවා. මෙන්න මේක තමයි මේ මොහොත වෙන්නේ කියන්නේ. ඔබ ආදීයේ දැකපු ආපු සියලුම දේ ඔබ සීකරන්නේ මේ විදිහමයි. මේ මනායතනෙ සීකරන අවස්ථාව. යටිත හදෙන් විතරක් නෙමෙයි මේ මොහොතේ ඔබ මේ හාමුදුරු දකින මේ රූපය තේරුම් ගන්නෙ යටිතේකම තමයි. මේ අන ශබ්දයක් තේරුම් ගන්න එකේ මාතේ තියෙන නිරුද්ධවන පස්ස තමයි. නමුත් අපේ ස්වභාවය තමයි අවිද්‍යාව විසින් මේ රූපෙට ගැට ගහලා තියෙන්නේ. අර කණ්ණාඩි රූපේ නෑ කියන අපි විශ්වාස කරන සියලු සියයක්ම. එතෙන් දැන් ඒ ළඟ මෝහයක් මුලා වීමක් නෑ. නමුත් අනිත් හැම තැනදීම අපි මුලා අපි හිතන්නේ ওই කොච්චර කිව්වත් ඔය තියෙන පුළුවන් වාහනේ පාක් කළනේ අනිවාර්යෙන් තියෙන පුළුවන්. ගෙදර ලොක් කළනේ ආයේ ගේට්ටුව තියෙනම තමයි. එහෙම තමයි හිතන්නේ. යනකොට තියෙනවා ගේට්ටුව තියෙනුනේ. තියෙන තරම් පින්නතුනේ ඒක හරියට කණ්ණාඩි ළඟට ගිහිල්ලා ඇවිල්ලා ආය යනකොට ආ මේ පින්තු දෙකේ මගේ. නිකන් තියෙන්නේ බෑනේ මම එනකන් එහෙම තියෙන්නේ. එහෙම ඉඳනවා වගේ වැඩ. සම්මුති සත්‍යනෝ පින්නතුනේ හරියට ලෝකේ තුල තියෙනවා. ඒ දුරින් තමයි කර්මෙන් හටගෙන සතර යන්නේ. භවය යන්නේ. නමුත් පර්මාසත්‍ය දැනගොට අප මේ ලෝකය මේ මොහොත නිර්මාණය කරගෙන ලෝකයක් මේ තියෙන්නේ. ඒ නිසා ප්‍රඥාව කියන්නේ මොකද්ද? මෙන්න මේ මොහොතෙහි මේ ලෝකය තමා විසින් නිර්මාණය කරගන්නවා. ඒ නිර්මාණය කරගන්න ලෝකෙ කොච්චර වටින ලෝකයක් වුණත් ඒක සමන් තේරුම් ගන්න මොහොතෙහි රූපය සම්පූර්ණම ඉතුරු නැතුවම නැති වෙලා ගිය මොහොතක නිරුද්ධ වෙච්ච මොහොතක මම මේ දේ මගේම විඥාණයෙන් තේරුම් ගන්න මොහොතක් මේක. ඒ තේරුම් ගන්න මොහොතක් එතනම හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒ අත්දැකීමත් අතීතයෙන් වර්තමානයට එන්නේ නැහැ. වර්තමානයෙන් අනාගතයට යන්නේ නැහැ කියලා දකින එක තමයි සම්පූර්ණ ප්‍රඥාව කියලා කියන්නේ. මෙන්න මේ තුල අපි යම්තාක් හිටියොත්ින් අපට ලැබෙවීම මහලවේ මරණ ප්‍රිය විප්‍රයෝග ආදීන් දුකක් අරගන්නේ. දුකෙන් නිදහස් වෙන නම් මෙන්න මේ අහපු දේ සම්පූර්ණ අපේ ජීවිතය බලපත් කර ගන්නවා. මෙන්න මේ රිසාලේ එක තමයි මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය භාන සූත්‍රයේ දැක්කේ. යම් ශ්‍රාවකෙක් මේක කොච්චර වේගවත් පුහුණු කරනවද කිව්වොතින් ඔහුට ඇහැට රූපයක් දැකලා ඇසිටිය ගහන මොහොතක් වැනි ඉතාම සුළු කාලයකදී ඔහුට මේක තේරෙනවා. හැබැයි ඔහු එක මෙන්න කියලා ගන්න. ඔහුට එකපාරට පිටන්නේ නැහැ. දකින්නවත් දකින්නකොටම ධන මේක නිරුද්ධ වෙලා කියලා ඔහු මාර්ගයේ ඉන්නේ. ඔහු උපරිම මට්ටමේ සති සම්පජඤ්ඤයෙන් ඉන්නවා. සතිපට්ඨාන තුන ඉන්න නිසා ඔහුට ඇහැට පේන රූපය ගැන මනාපයක් අමනාපයක් ඇති වෙනවා නම් ඒක දුර වෙලා උපේක්ෂාය පිළිගන්න ගත වෙන්නේ හරියට ස්පීය ගන්න මොකද? ඔහුට ඇහෙන කනට ඇහෙන ශබ්දය ගැන ඇතිවන මනාපානාම දුර වෙන ප්‍රතිරාද යන්නේ. අසුරසනක් ගන්න මොහොතකින් අර ආසාව දුර වෙනවා. නාසයේ පිළිවෙල දක්වලා තියෙන්නේ නෙළුම් පොලයකට දාපු වතුර බිඳක් පල්ලෙහාට වැටෙන වෙලාවක වෙන සුළු මොහොතක් කියලා. දිව ගැන දක්වලා තියෙන්නේ දිවේ කෙළවරේ තියෙන කෙළ බිඳක් දිමට වැටෙන මොහොතක් වෙන සුළු කාලයකදී කියලා. කය ගැන සඳහන් කරන්නේ හරියට ශක්තිමත් පුරුෂයෙක් දිගු කළාට ලංකරන ලංකරපුවට දිගහරින වැනි ඉතාම සුළු මොහොතකදී ඔහුට කය ගැන මනම්මනාප ඇති වෙනවා නම් ඒක දුර වෙලා හිත උපේක්ෂා කියනවා. ඒ තරම් වේගවත් වූ යනවා. හැබැයි උපරිම ලෙස ආරක්ෂණය මාර්ගය පුරව ඉන්නට ඕන. සමදි දර්ශනාතුල ඉන්නට ඕන. මේක තමයි බුදු දහමේ අනුත්තර ඉන්ද්‍රිය භාවනා කියලා කියන්නේ. මේ තුලත් ඔහු මුලදී අවිද්‍යාවෙන් සුළු මොහොතක් හරි ප්‍රමාද වෙලා මුලා වෙලා තමයි අර දෙවෙනි මොහොත සීතල. සේක පුද්ගලයා සෝවානාදී මාර්ගඵලයට පත්වෙච්ච පුද්ගලයන් ලක්ෂණ දක්වනවා කොහොමද? ඔහු මෙහෙම තමන් අස්කනාකාදී ඉන්ද්‍රිය වලින් යමක් දැකලා අහලා කැමැත්තක් හරි අකමැත්තක් හරි ඇති වුණොතින් ඕන මොකද හරගන්නේ? අට්ඨි යති හරය නිවිචති කියලා. ඔහුට ලැජ්ජාවක්, ඔහුට පිළිකුල් භාවයක් ඇති වෙනවා. ඇයි? මම වගේ ආරස්සාවකෙක් මේ වගේ තැනක මුලා වෙන්න හොඳ නෑ කියලා තමන්ටම තමන්ගෙන ලැජ්ජාවක් ඇති වෙනවා. ඉක්මනට මේකෙන් නිදහස. හරියට ලස්සනට ඇඳගෙනකොට බෙල්ල දාපු හරියට සතෙක්ගේ මලකුණක් දකිනකොට අපහසුතාවයක් අප්‍රියභාවයක් ඇති වෙනවා නම් අන්න ඒ වගේ ස්වභාවයක් ඇති වෙනවා. රූපයක් දකිනකොටම අනේ මේ රූපේ ලස්සනයි මේ හොඳ එකක් නේද කියලා අත ගහනකොටම දන්නවා තමන් මුලහැලයි. ඇල්ලුවට කමන්නේ නැහැ පිටතට. ලස්සන බැලුවත් කමන්නේ නැහැ. ලස්සන ගැන කිව්වත් කමන්නේ නැහැ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. හැබැයි තමන් දැනගන්න ඕන මේ අල්ලනකොට මේ ස්පර්ශයේ තේරුම ගන්නේ මනෝවිඤ්ඤාණ අවස්ථාව කියන එක දැනගන්න. මේක වර්ණනා කරන මොහොතේ තමන් මේ ගනුදෙනුව තියෙන්නේ මනෝවිඤ්ඤාණයෙන් උයි මේක තියෙන්නේ මේක රූපේ නිරුද්ධ වෙච්ච තැන කියලා දකින්නට ඕන. මෙන්න මේ තරම් අවබෝධයට උත්පත් වෙනවා. මේක තමයි ආර්ය පුද්ගලයාගේ ලක්ෂණය කියලා කියන්නේ ඉන්ද්‍රිය බාන සූත්‍රේ බලන්න. තුන්වෙනි පියවර දක්වනවා බාහ්‍ය ඉන්ද්‍රිය පුද්ගලයා. සම්පූර්ණයෙන්ම කෙලෙස් දුරු කරපු පුද්ගලයා ලක්ෂණ දක්වනවා. ඔබේ ස්වභාවය කොහොමද? ඔහුට වන්නම් ප්‍රිය වූදයක් බලලා ප්‍රිය හැටියට මෙහෙ කරන්න පුළුවන් සිහියෙන්. හොඳ සිහියෙන් සානුවනේ. ඔහුට ඕනම් ප්‍රිය ශබ්දයක් අහලා ඒක වර්ණනා කරන්න පුළුවන්. ප්‍රිය දෙයක් අහලා අප්‍රිය නිර්මිනේ කරන්න පුළුවන්. අප්‍රිය දෙයක් දැකලා අහලා ප්‍රිය විදිහට මෙහෙ කරන්න පුළුවන්. ඒ ප්‍රිය අප්‍රිය දෙකම දුරු කළොන උපේක්ෂායම වන උපේක්ෂායම නක් පුළුවන්. ඔහුට ආය අවිද්‍යාව දුරු කරන්නයි කියලා හිතනවාද යන්නේ? දකිනකොටම දන්නවා මේ මොහොතේ හටගත්තේ නිරුද්ධ වෙලා ගිහිල්ලා මේ මනෝවිඤ්ඤාණය දකිනවා කියලා. උපරිම ලෙස මනෝවිඤ්ඤාණ මට්ටමම පිළිතලා ඒකේ Nirodhe සාක්ෂාත් කරගෙන ඉන්නවා. ඒ මනෝවිඤ්ඤාණයවත් උට විඤ්ඤාණ හිතියක් කියලා නෑ. මුළු ලෝකයක් යන්නේ පිටුනේ බාහිර ලෝකේ වෙනස් කරන්න යන්නේ. නමුත් මෙදේට පස්සේ තමන්ගේ perception එක, තමන්ගේ සංඥාව, අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුබ සංඥා, ආදීනම සංඥා, පහන සංඥා, විරාග නිරෝධ සම්බලෝකේ අනිවිරතාදී මේ කුසල සංඥා දිනු කළහො සම්පූර්ණම තමන්ගේ අභ්‍යන්තර පරිවර්තනයකින් බාහිර ලෝකේ තමන් කැමති විදිහට පරිහරණය කරන ඒ තරක් නෙමෙයි වැඩිපුර මුදේක්ෂාය පාදේ කරන දැන් අපි කණ්ණාඩි ළඟට ගිහිල්ලා ආවා. අපි දැන් කණ්ණාඩියේ රූපේ නැහැ කියලා හිතනවද? අපට හිතලවත් ක්ලේස් එකක් ගන්න බෑ. අනේ මේ රූපේ දැන් ඉතින් තාම කෙනින් ඇද්ද? කන කරාබ් දෙක හොබත් ගලාගෙන දවල් දන්නේ. කොණ්ඩේ අවුල් කළ දවල් දන්නේ ඊළඟට රෙස්ට්රූම් එකට ගියමු කෙනා. අපට බයක් හට ගන්නවද? නැහැ නේ. ඒ වගේම තමයි වෙන්නේ. අපි ඇහැට දැකපු කනට ආපු නාස්ති ගඳ සුවඳ නෙදුවේ සියලුම දේවල් අර කන්නානි රූපිය වගේම ඉතුරු නැතුවම නිරුතුණා කියලා දන්නව නම් අපට ආයේ බාහිර ලෝකේ අසුභේ වඩන්නවත් මෛත්‍රිය වඩන්නවත් දෙයක් ඉතුරු වෙලා නැහැ. හැබැයි මතක තියාගන්න වැදගත්ම කාරණයක් තියෙනවා. මෙතෙන්දී අපි ඇත්තමිට බාහිර ලෝකේ කිසිම දෙයක් නැහැ කියන උච්ඡේද වාදයට යනවා. නැත්තම් ඔක්කොම හිතින් පහළ වෙන දේවල් කියලා විඤ්ඤාණ වාදයට යනවා. මේ දෙකම බුදුදහම නෙවෙයි වෙන්නේ. මේ අනිත්‍යය කිව්ව ගමම්ම කෙනෙක් ඇත්තමිට අල්ලගන්නේ ඒක උච්ඡේද වාදය. ඒක හේතු අපත්‍ය වාදය නැත්නම් විඤ්ඤාණ වාදය. මේ සියල්ල සම්බුදුදහමෙන් බැහැර කරනවා. හේතු නිරෝධේ නිරෝධුණාට කන්නාලි රූපය එතනම නිරෝධුණාට අපට ආයේ ඕන වෙලාවක ගියාට පස්සේ හේතු ටික ඇත්තල්ලි නැවත අපේ රූපය අපේ ප්‍රතිබිම්බේ පේනවා. හැබැයි ඒ තැනක අර මුලින් තිබෙක නෙවෙයි දැන් මේ පේන්නේ. ඊට සමාන බවක් පේනවා හේතු සමාන නිසා. නමුත් ඊට වඩා හාත්පසින්ම අලුත්ම දෙයක් මේ මොහොත හේතුණින් දැන් හැදෙනවා. මෙන්න මේක තේරුම් ගැනීම ඔස්සේ තමයි අපිට කෙටි මේ ගමන ඉදිරියට යන්නේ. මෙන්න මේ ධර්මත් එක තමයි අපට ආර්ය අෂ්ටාංගික මාර්ගය තැනෙන්නේ. හරියටම හේතු පිළි දෙකක් උඩ තිබ්බා වගේ අපේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම ආර්යසංග මාර්ගය තුළ ඉතාම ලස්සනට පිළිවෙලට අපි කියන විදිහට දීර්ඝන් පිට තමන්ගේ ගමන යන්න සූදානම්. ඔන්න දීසන් පුද්ගලයා කවුද කියලා බලන්න පුළුවන්. දැන් අපි දීසන් කියන්නේ කොහොමද? හොඳට ඇඳලා ව්‍යායාම කරලා හොඳට කෙලින් හොඳට ඇඳුම් ඇඳලා අපි දීසන් කෙනෙක් කියලා කියනවනේ. ඒක දීදු සූත්‍රයේ සඳහන් වෙනවා කාන්තාවන්ගේ නිහී කාන්තාවන්ගේ ලෝකේ අභිමානය කවුද? ආදර්ශේ කවුද? නන්ද මාතාව සහ කුජුතරාව. බුදුහාඳුරෝ කාන්තාවන්ට ආදර්ශ දෙ ගන්න තියෙන්නේ කියලා තියෙන්නේ නන්ද මාතාවෙන් කුජුතරාව. විසාකාව ආදර්ශ දෙ ගන්න කියලා නැහැ. බන්දුල මලිකාව ආදර්ශ දෙ ගන්න කියලා නැහැ. සුමනාදේවිය ආදර්ශ දෙ ගන්න කියලා නැහැ. කවුද ආදර්ශ දෙ ගන්න කියලා තියෙන්නේ ගිහයනම්? නන්ද මාතාවෙන් කුජුතරාව. කුජුතරාව කියන්නේ කාටද? ඇගේ නම උත්තරා. කොච්චරගෙන පොදු වෙන්නේ පොදු කාන්තාව. අන්න ආදර්ශයෙන් අදියා පොදු කාන්තාව. ශරීරයෙන් පොදු පොදු නාය, මනසින් ඉතාම ඍජු කෙනෙක්. කාන්තාවන් සිය ගානකට ආරිසත්යෙන් බණ කියපු කාන්තාව. ඒ කාන්තාව යක්ෂදාසක මහණෙනෝ නම් පැවිදුණාට පස්සේ ඔබ කවුද ආදර්ශ ගන්නෙ? ඒ තමයි හේමාව සෞකලවණා කියන අග්‍ර ශාලිකාවන් තමයි ඔබ ආදර්ශ ගන්නට ඕන. දෙන්නුනේ මෙන්න මේ දර්ශනයත් එක්ක අපි සම්පූර්ණයෙන්ම අරසින් මාර්ගයේ තමයි අපි සම්පූර්ණයෙන්ම නව සිස් කැරියුල් එක වෙන්නේ. සෙරියුල් එක වෙන්නේ. කතා කරන සම්මා වාචාව, වැඩ කරන සම්මා කම්මන්තය, හිතනවන සම්මා සංකප්පය, මෛත්‍රිය, සත්‍ය සමාජයේ සතිපට්ඨාන සම්මා සතිය, හිත සමාධිමත් කිරීම සම්මා සමාධිය, ධර්ම ශ්‍රවණය කිරීම නොනින් මෙහි කිරීම සම්මා දිට්ඨිය. මෙන්න ඔක්කොම හරුම් තියෙන එක පෙළගෙනම ඉන්නතුනි. මෙන්න මේ ගමන් මගට තමන් හරියටම වැටුණද කියලා තමන්ටම චෙක් කරලා බලන්න පුළුවන් ලක්ෂණ දෙකක් තියෙනවා සූත්‍රයක. මොකද ඒ සූත්‍රයම හරිනේ. ඒ සූත්‍රය තමයි අපි වැඩිපුරම සජ්ජායනා කරන අපට වැඩිපුරම කටපාඩම් සූත්‍රය. කර්මීමෙත සූත්‍රයේ සඳහන් වන්නේ මෙන්න මේ ට්‍රැක් එකට ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටුණද කියලා තමන්ටම තමන් ගැන චෙක් කරන බලන්තුනාලා ලක්ෂණ දෙක. ඒ කර්මයේ සූත්‍රයේ ලක්ෂණ දින පාඩම් කරලා පුහුණු කරන්නේ වෙයි පින්නතුනි. තමන් යනවද කියලා බලන්න චෙක් කරලා බලන්න ලක්ෂණ දෙන්නේ. මං අද දක්ෂ වෙනවා, මං අද අනතිමානී වෙනවා, සන්තුෂ්ට වෙනවා, සුවද වෙනවා කියලා එහෙම කරන්න බෑ. මේ සම්මා දිට්ඨිය යුක්තව සම්මා සංකප්ප වාචා ආදී මේ ලක්ෂණ ටික ජීවිතයට එකතු වෙනකොට ඒ තමන්ගේම ජීවිතය බලපත් වෙනකොට මෙන්න තමන් මේකට දක්ෂ වෙනවා, ඍජු වෙනවා, අවංක වෙනවා, මේක අහන සූදානම් වෙනවා, අන්තිමානි වෙනවා, ලද දෙයින් සතුටු වෙනවා, කොළෑගි නොයී වාසය කරනවා, සැහැඬු ගතිය ඇති වෙනවා, සරල ජීවිතයක් ගත කරනවා, සුබ පුද්ගලෙක් වෙනවා. තමන් ඉතා ස්වාභාවික සරල කෙනෙක් බවට පත් වෙනවා. වැඩි වැඩ නැහැ ඊට පස්සේ දෙන්නත්. හරිම සුබයි, පහසෙන් පෝෂණය ගන්න පුළුවන්, ඕන තැනක වැඩ වෙන ඉඳා ගන්න පුළුවන්. මෙයා බරක් නැහැ කිසිම ස්ථානයකට. දෙද ලොක් තියනවා නම් කමන්නේ, ඒවට අදාළ දේවල් ටික කරනවා, මැසිමත් කියන පාරක් කරනවා, ඒව කමන්නේ. නමුත් අනිත් හැම තැන දෙන පිනතුනි, යා ඉතාම සරල ස්වාභාවික කෙනෙක් වෙනවා. යයිතාම සැහැල්ලුවෙන් විශේෂයෙන් සන්තුෂ්ස පෝජ සන්තුට්ටි කියන එක. එයා යහලාද සන්තුටිය කියන එක ඔහුගේ සතුට මේ වර්තමාන මොහොතේ. ඔහු කරන හැම වැඩක්ම සතුටෙන් කරන්නේ. ඔහු කෑනිවත් සතුටෙන් කරන්නේ, අත වවත් සතුටෙන් කරන්නේ, භාවනා කළා සතුටෙන් කරන්නේ. ඒ වගේම ඔහුට කරන වැඩේ ගැන ඉක්මමරක් නැහැ, කලබලයක් නැහැ. භාවනා කරන්නේ නෝන කියලා කුටි ඉඳලා දුවලෙන්නේ නැහැ. ඊට පස්සේ නැහිටලේ ඉඳලාම භාවනා පටන් ගත්තා. එතනින්ම පටන් ගන්න මෙහෙයිනේ. පහට නම් එන්න තියෙන්නේ ආව දිනේ පහේ කාට එන්න පුළුවන් කමක් නැහැ. සිහියෙන් නැගිටලා ඉඳලා මොන හොදගෙන සිහියෙන් අඳුන් පිටක් අඳගෙන එතනින්ම පැටිස්ස පහමාරටවත් කමක් නැහැ. හයටවත් කමක් නැහැ. නවත් කමක් නැහැ. තමන් පැකේජින්. නමුත් අපි කොහමද? ආ පහට එන්න කියලා කියන්නේ අපි පහේ නැහැ දුවගෙන යන්න ඕනේ කියලා වේගින් එනවා. ඇයින මෙතනත් දෙවල හදි දානවා ඊට පස්සේ. දඬබඩ ගාන හිට ආලෝක යක්ෂය යනවා වගේ එන්නේ. හරි සද්දෙන් ගන්න. එහෙම ඕනේ නැහැ නේද? හෙලියෙන්නේ. කලවද නැන්නේ. තමන් හැම වෙලාවෙම පැකේජ් එකේ නැතකොට තමන්ගේ හදවත බුදු මැදුරක් වෙනවා. බුද්ධ පූජාව කියන්නේ මෙහි ඇතුලේ ඉන්න පස්සේ. ඊට පස්සේ බුදු පිළිම හොයාගෙන යන්න ඕන වෙන්නේ නැහැ. මෙහි දුර ඈත පැලන්ත. ඔක්කොම මේ වැඩේ ගැන කිනතනි බුද්ධං සරණයි, සාමි ධම්මං සරණයි, සාමි සංඝං සරණයි. මෙන්න මේ සරල බව, සහැඬ බව ආදී මෙන්න මේ ගුණාංග ටික කියන කතාව තමයි ආනිමෙත් සූත්‍රයේ කියන්නේ කියන අවසාන ගුණයේ විදිහට 14 වෙනි ගුණය නැච පුත සමාචාරයේ පින්තේ යේන විඤ්ඤෝ පරිඋපදින නෝන සම්දොස් කියන පොඩි වරදක් අතෝ ගැන්නේ සිදු වෙන්න තරමට වරදක් වුණත් ඉක්මනින් මේක හදා ගන්න ආදි සංගලේ පිටනවා නැවත නැවත තේ වරද කරන්නේ නැහැ ඕ ඕටි නම්හසුවා ආරස්තියු මාර්ගය රැකීම තමයි දෙනතුනේ ඊටාම ලේසියම පාසම ජීවන ක්‍රමය. ආයෙත් මාර්ගෙන් පොඩ්ඩක් හරි අයින් වුණොත් තමයි මොකද වෙන්නේ? කරදර දුක් දොම්නස ඔක්කොම එන්නේ. සම්මාදිට්ඨිය මුලින් තියාගෙන සංකප්ප වාචා සම්මන්තාදී මේ ටික රකිනකොට තමන්ට එන්නේ නම් කරදර අඩු වෙනවා. ඉතාම සැහැල්ලු සරල සංසුන් ජීවිතයක් ගත කරනවා. තමට අපහසු වෙන්නේ කොහමද? අපහසු වෙන්නේ කොහමද? ආරස මාර්ගයේ පයින්නේ. මේ ධර්මයේ ලැබුණට පස්සේ උට ලෙහෙසිම ක්‍රමය තමයි, සතුටින් මෙන්න තියෙන ක්‍රමය තමයි ආරස සංයුක්ත මාර්ගයේ. මේක තමයි උඹ හොබි එක වෙන්නේ. මේකකට බරක් වෙන්නේ නැහැ, කරදරයක් වෙන්නේ නැහැ. උට අපහසුවක් කියන්නේ මොකද්ද? පොඩ්ඩක් හරි මෙන් අයින් වුණොතින් බොරුවක් කියවුනොත් තමන්ට දුක අනේ මං අයින් වුණා නේද කියලා මං කියන්නේ කිව්වොත් තමන්ට තේරෙනවා දැන් පැක් පැන්න කියලා. තමන් ඉක්මනට මේක හදාගෙන මේ පැත්තට එනවා. පොඩ්ඩක්වත් වරදක් වෙන දේ නැහැ. අනිත් කෙනෙක්ගේ දේවල් හොයන්නේ නැහැ තමන්. අනවශ්‍ය විදිහට කටි විවේචන කරන්නේ නැහැ. තමන් මේ ආවේ තමන්ගේ දුක නිවා ගන්න. අනිත් කෙනිය වලදී කරන්න ආව නෙවෙයි. තමන්ගේ දක්ෂතාවයෙන් තමයි මේ අඩුපාඩු කියන නැද තමන්ගේ ගුණය සමාරයටගෙන ඉන්නේ. ඔබේ වටිනාකම තියෙන්නේ හොඳම පිරිසක් මැද ඔබත් හොඳ කෙනෙක් වශයෙන් ඉන්න එක නෙවෙයි. ඒක සාමාන්‍ය දෙයක්. ඔය දක්ෂතා කියන්නේ මොකද්ද? අඩුපාඩු තියෙන අය නැද ඔබ හොඳ කෙනෙක්ට මෛත්‍රී වඩමින් ඉන්න. අඩුපාඩු තියෙනට උදව් කරන්න. අඩුපාඩු තියෙනවනේ මොකක් හරි යට හේතුවක් තියෙනවා. එක්ක කායික දෝෂයක් වෙන්න පුළුවන්, එක්ක සමාජ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, එක්ක ගෙදර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, නැත්නම් අනිවාර්යයෙන් මානසික ප්‍රශ්නයක් වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි යටි අඩුපාඩු පිටික වෙන්නේ. ඉතින් ඔබ කේන්ද්‍රගත නම් මොකද වෙන්නේ? යාර නවත සාධාරණයක් නෙමෙයි කියලා තියෙන්නේ. අනේ සාධිනතනි මේ අඩුපාඩු තියන අය මැද ඔබ. ඒකට අනුපහව දක්වමින් ඔබේ ගුණයක් නොපෙන්වා ඉන්න බලන්න. ඒක තමයි දක්ෂතාවය. අපේ ගුණ තිබ්බට අපේ ගුණය ඒක අපි පුද්ගලික කරනවදයක් නිසා ඒක ප්‍රචාරය කරන්න අවශ්‍ය නැහැ කියන එක. නමුත් ගුණවත් අය හඳුනා ගන්නවා අපේ තියෙන ගුණය. අපේ තියෙන ගුණේ සැනසීම සතුට තියෙන අපිට ඒ සතුට සැනසීම අඳු ඉඳ ගන්න ගමන් අප මේ ධර්ම මාර්ගයේ අනුසාර කරනවා. එනිසා මේ අරසෙන් මාර්ගයේ කරුණු පිළිපදින උත්සාහ කරමු. මේ තුළින් අප අවසාන වශයෙන් තේරුම් ගත යුතු ප්‍රධානතම කාරණයක් තියෙනවා. ඒ තමයි උපාද නිරෝධය සහ අනුපාද නිරෝධය කියන කාරණා දෙක. උපාදි නිරෝධය කියන්නේ හටගත්තු ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ කැඩෙන බිඳ යනවා. නැත්නම් ඒ කැඩෙන බිඳන ලෝකයේ තුන මම නිස්සබ්දව, මම උපේක්ෂා සාගතව, මම මෛත්‍රියෙන් වාසය කරනවා කියන කාරණා. මේ ලෝකේ කියන පුදුරෝ ඉන්න මම ඉතින් කේන්ති ගන්නෑ. මම ඉක්මන් වෙන්නේ නැහැ. මම එයට මෛත්‍රිය වඩනවා. මම උපේක්ෂා සාගත වෙනවා. මන්නම් බලන්නවත් නෑ බෑ. මම කියන්නේ. මේක වෙනදෙන් කියන්නේ උපාදි නිරෝධය. මෙහිමයි තමයි මුළු ලෝකෙම ඉන්න දාර්ශනිකයන්, ආගමිකයන්, ශාස්ත්‍රවරයන් ඔක්කොම දේශනා කරන්නේ. මේකත් බුදුදහම යම්කිසි දුරක් යනකම් මේක කියනවා. කම්මස්සකර සමාධිය තියෙනලා ඒ පිළිතල කරන සීලය, මෛත්‍රිය, සමත භාන ඔක්කොම මේකත් එක යන්නේ. හැබැයි මේක නෙවෙයි බුදුදහම අවසානය. මොකද අවසානය? අවසානයේ කියන්නේ අනුත්පාද නිරෝධය. අනුත්පාද නිරෝධය කියන්නේ මොකද්ද? තමාන්ට ලෝකයක් නිර්මාණය වෙලා නැහැ. ස්කන්ධ පංචකයේ සමුදේ වැඩි හිත තියෙනකොටම ඔහු දන්නවා බාහිර රූපස්කන්ධ මෙලන් නිරුද්ධ වෙලා තියෙන එක. ඒ අතරේ ශනිකව දකින්නවා සත්‍යසත් විපස්සිතේ විදිහට මේ නාමයන් දෙකක් නිරෝධය දකින්නවා. බාහිර රූපේ නිරෝධය සාක්ෂාත් කළා. අභ්‍යන්තර නාමයන් දෙක නිරෝධය කළා. යක්ඛ නාමන්ත රූපන්ත අශේෂම් ගුරු ප්‍රුජ්ජති පටිගන් රූප සංයන්ත එත්තේ සාක්ෂිත තේජහ යන්නේ යම් සිතනක බාහිර රූපය විඥානයේ සහිත මේ අභ්‍යන්තර අන්තයන් දෙකම එක විදිහ නිදහස් වෙනවා නම් මෙන්න මේක තමයි දුක නිදහස් වෙනවා. එදාට උඩ මෛත්‍රිය වඩන්නවත් අසුබ වඩන්නවත් පුද්ගලයෙන් මෙයා ඉතුරු වෙන්නේ. ප්‍රශ්න දිනවා දැන් මම. පුළුවන් නම් උත්තර දෙන්න මම ඔක්කොම නම් දන්නේ නැහැ මම. දන්න ප්‍රමාණයට උත්තර දෙන්න. මනසින් මේක ඇත්තෙම නෑ. මනසේ සැදිච්ච දේ සැදිකටම දිගට පවතින්නේ නැහැ ඇත්තටම. අපේ අවිද්‍යාව විසින් තමයි අපි හිතන්නේ දිගටම තියෙන්නේ කියලා. අවිද්‍යාව විසින් තමයි ඉතුරු කරගෙන ඉන්නේ මේක. සති කියන සැදිච්චයක් තියෙනවා අපේ. ඒ චෛතසිකයේ හැකියාව තමයි ඕනෑම දෙයක් අතීතයක් සීකල ගන්න පුළුවන්. ගන්න පුළුවන් කියලා කියන්නේ ඒකයි සීකලකම් කොහෙවත් තැම්පත් වෙලා නැහැ. ඒ පරිසම්පාදයට අනුව, සෝචිපත්‍යයට අනුව ඒ හේතු ටිකෙන් ඕන වෙලාවක මේක නිර්මාණය කළ දෙන්න පුළුවන් හැකියාවක් හිතේ තියෙනවා. අතීතයේ දැකපුහම දේවල්. ඒකට මේ ජීවිත කාලය තුළ අපේ භෞතික වශයෙන් මොලයක් උපකාරම් වෙනවා. මතකයේ තියෙන තැනදී මේ භෞතික ශරීර කිසම් ප්‍රමාණික උදව්වක් වෙනවා. හැබැයි එහෙන් කියන්නේ නැහැ මේ රූපේ දැන් මෙතනම තියෙනවා, අලුත් රූපේ එන වෙනවා, අලුත් රූපය මේක දෙකම කම්පයා කරලා ඊළඟ රූපේ මහලමාල දෙනවා. එහෙමකක් නෙමෙයි මේක වෙන්නේ. කලින් රූපය එතනම නිරුද්ධ වෙලා ගිහිල්ලා අපිට නැවත සීකනකට අර අවසානයේ දැකපු එක සීකරන්න පුළුවන්. අපිට කෙනෙක් මතක් වෙනකොටම අර අවසානයේ දැකපු සිද්ධිය තමයි මතක් වෙන්නේ. කොමකෝ මතක් කරනකොට අවසානයේ දැකපු එක තමයි මතක් වෙන්නේ අපිට. ඒක කලින් එක මතකයේ මේ මොහොත සීකලකන් තිබ්බා නෙවෙයි. අපේ ස්වභාවය තමයි මේක මතක් කරනකොට අපි හිතන්නේ මේක කොහෙද තියෙන්නේ කියලා. ඇත්තටම කොහෙද දෙකට සම්බන්ධ වෙලා නැහැ මේක. ඒ වගේම අපේ ලක්ෂණය තමයි නිතර මේක අපි අප්ඩේට් කරගන්නවා. හරිනේ හම්බවෙනවා ති අහනවා කොහොමද ආවද කොහොමද දැන් කොහොමද රැකියාව කරනවා දැන් ඉස්රාම් ගිහිල්ලාද අරහනේ අප්ඩේට් කරගන්න අපි. එතකොට අර පරණයකට අලුත් එක රීප්ලේස් කරගන්නවා. එතකොට මතක්නේ අර ටික. හැබැයි ඕන වෙලාවක මේ මතක ටික ඩිලීට් කරලා යන්න පුළුවන්. මේ භෞතික ශරීරයේ තියෙන ටික ඩිලීට් කරලා යන්න පුළුවන්. හැබැයි එහෙම වුණත් අපිට ඕන වෙලාවක නැවත සිහිකල ගන්න පුළුවන්. අපි අරූපාචර ලෝකෙකට ගිහිල්ලාම ආයෙ නැවත අපිට සිහිකල ගන්න පුළුවන්. අපි අසඤ්ඤ සත්‍යෙට චිත්තසංයෙක නොමැති ලෝකෙකට ගිහිල්ලාවත් නැවත අතීත ආත්මයෙන් සිහිකල ගන්න පුළුවන්. සංකේතයක් ඇති. දැන් අපිට රාත්‍රියේ සිහිනෙදි පේන්නේ මේ ජීවිත කාලයේ මොලේ බාහිරක පැරගෙන තියෙන මතකිට අදාළ දෙක තමයි සිහිනෙදි පේන්නේ. නමුත් අපට මරණාසන මොහොතේ කොහොමද? අපි හිත දිනු කරවතින් පුබේ නිවාසන් ඥාන ලබගත්තොත් කොහොමද? මේ මොලේ විතරක් නෙවෙයි මේ සතිචෛතසිකයෙන් අපට කල්ප ගණන් අතීතයේ සිහි කරගන්න පුළුවන්. ඒක තමයි මනසේ තියෙන හැකියාව. එහෙම සිහි කරනවා කියලා කියන්නේ ලෝකෙ කොහෙවත් තැම්පත් වෙලා නැහැ. තැම්පත් වෙලා තියෙන භෞතික මොලයක් කොහෙද තියෙන්නේ? කවුරුත් හරි හරි. එහෙම නැහැ. මේ වර්තමාන හිතේ ස්වභාවය තමයි මෙතන මේක දිනු කරලා අතීත දේවල් මතකයට ගන්න පුළුවන්. මතකයට ගන්නවා කියලා කියන්නේ කොතන තැම්පත් වෙලා කියනවා කියන එක නෙවෙයි. මේ අනාත්ම ස්වභාවය තුළම හේතුඵල ධර්ම තුළම සෝධි ප්‍රතික්‍රියාකාරීත්වය තුළම අපට මේව සිහි කිරීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒ දේ සිහි කිරීම නෙවෙයි ගැටලුව. රහතන් වහන්සේ කෙනෙක් ගත්ත ඉරිදිමත් රහතන් වහන්සේ කෙනෙකුට අතීත දේවල් සිහි කරන්න පුළුවන්. අභිඥාලාදී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් සිහි කරන්න පුළුවන්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට සීමාවක් නැතුව අතීතය සිහි කරන්න පුළුවන්. ඒ සිහි කිරීම නෙවෙයි ප්‍රශ්නේ. මතකේ නෙවෙයි ප්‍රශ්නේ. කිසිම දෙයක් අමතක කරන්න කියන බුදුදහමේ නැහැ. විතක සංකාර සූත්‍රයේ කාරණයක් තියෙනවා අසති අමනිතකාරය කියලා. ඒ කියන්නේ සිහි කරන්න එපා කියන එක කෙලෙස් ඇති වෙන දෙයක් කියනවා. ඒක නැවතත් මතක් කරන්න එපා කියලා තියෙනවා. මිසක් අමතක කරන්න කියලා නැහැ. එතකොට මෙතෙන්දී මේ සතිසංකේ ලක්ෂණය තමයි අපට ඕන මාර්ගයක නිරුද්ධ වෙච්ච දෙයක් නැවත මතක් කරගන්න පුළුවන්. ඒ මතක් කරගත්තා කියලා කියන්නේ ඒ විදිහට මොකද තියෙනවා කියන එක ඒකෙන් කියවෙන්නේ නැහැ. එතකොට මතක් කරගන්න එක නෙවෙයි ප්‍රශ්නය. ඒ මතක් කරගන්නකොට අපි හිතනවා ඒ දේ ඒ විදිහටම ලෝකේ කොහෙද තැනක නිශ්චිතව තියෙන්නේ. අන්න ඒක වෙනස් වෙනවානේ බය වෙන. දුකයි. සතුට වෙන්නේ නැහැ. දැන් හොඳට අපි කියමු ලක්ෂණ හිතපු කෙනෙක් අපි දකිනකොට එයා කොණ්ඩෙන් ගිහිල්ලා දුර්වල වෙලිනවා අපි ඉතින් දුක් වෙනවනේ. අපි අර අතීත එක තුලම බැස්සගෙන ඉන්නවා. දැන් වෙනස් වෙච්ච එකම අපි පිළිගන්න සූදානම් නැහැ. අපි දුක් වෙනවා. ඒ වගේම අනිත් පැත්ත කලින් ළඩ වෙච්ච කෙනෙක් දොර හිගෙන දැන් හොඳට සනීපන ලස්සනට ඉන්නවා. සතුටු වෙනවා. අපිට නම් දුක් වෙන එක හොඳ නැහැ, සතුටු වෙන එක හොඳයි කියලා නේ. නමුත් දෙක එකතුනේ සංසාර කප්පේ මේ දෙකම අවිද්‍යාව පදනම් කරගෙන තියෙනවා. පටිගය සහ ද්වේෂය කියන දෙක පේනවානේ. පටිගය සහ රාගය කියන එක දෙකම එකම කාසිය දෙකක් වගේ. දෙකට මුලා විද්‍යාව. බාහිර ලෝක ඇතේ කියලා ගත්තොත් එක පැත්තකින් සතුට වෙනවා, එක පැත්තකින් දුක් වෙනවා. ඒ දෙකම වෙන්නේ අපේ අවිද්‍යාව පාදකව. ඒ දෙකම දුකේ ස්වභාවය. මෙමරිය ගත්තත් සාමාන්‍ය භෞතික විද්‍යාවෙන් ස්නායු විද්‍යාවෙන් ආදීන් කියනවා මොලේ හවස්යෙන් වල සම්පත්තලා කියයි කියලා. ඒකේ අනිත් සත්‍යයක් තියෙනවා. හැබැයි ඒ වුණත් ධර්මානුකූල ගත්තොතින් මේකේ ගැඹුර තමයි ඒක කොහෙවත් ස්ටොප් කළ තියෙන දෙයක් නෙවෙයි. ඒ මනසේම මේ ට්‍රේනින් එකේ ප්‍රතිඵලයක් විදිහට අපිට ඒක මතක් කරගන්න පුළුවන් ඒක. අපි වැඩිපුර ට්‍රේනින් වෙලා තියෙනවා නම් වැඩිපුර අපිට ඒක ස්කිල් එකක් වඩ පත් වෙනවා. දැන් අපි වාහනේ වැඩිපුර ඩ්‍රයිව් කරලා තියෙනවා නම් අපට වැඩිපුර බලන්න ඕනේ අපට පුරුද්දෙම යන්න පුළුවන්. නමුත් අපි වාහනේ පුරුදු වෙච්ච මොල් කාලේ කොහමද? කතා කරන්නේ වත් නැහැ අද්දක තියාගෙන කොහොම යන්නේ නේ? නමුත් එහා පුරුදුනට නම් අපිට රිලැක්ස් වෙලා යන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේකත් අපි නැවත නැවත පුහුණු කරනකොට ඒක අපට ඉක්මනට මතක් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒ මතක් කරන දේ අපේ ඉක්මනටම අපට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තේ ඒක අපි මතක් නොකරොත් ඕන වෙලාවට ඒක මතක වෙලන්න පුළුවන්. විභාගවල ලියපෝ නැහැ දැන් අපිට මතක ඔක්කොමනේ. ඒ වගේම පස්සේ නම් විභාග ඉවරනකොට මම අපි හිතනම මතක කරන වෙලාව කියලා. පොඩ්ඩ එකක් එක්කම අයින් කරනවා. ඔව් ඒක තමයි ස්වභාවය. එතකොට ඒ මතකේ අපිට කැමැත්තෙන් අයින් වෙන දේකුත් තියෙනවා. සමහර දේවල් අපි ඉබේම ඔටෝමැටිකලිම අපේ සංරක්ෂණ ප්‍රයෝගයක් විදිහටම සමහර මතක අයින් වෙනවා. නැත්නම් අපිට යවත්තන්නේ මෙතන බෑ අපිට පැවැත්වෙන්න බෑ ඒක. ඒක මොලේ ඒක ලිඛන ප්‍රයෝගයක් කියලා ඒකේ සංරක්ෂණ ප්‍රයෝගයක් කියලා. කියන්නේ අධ්‍යාපන විද්‍යාව මොන විද්‍යාවක්ද කියන්නේ සංරක්ෂණ ප්‍රයෝගයක් කියලා. සමහර දේවල් මතකේ මයින් කරනවා. එතකොට මේක තමයි ස්වභාවය. නමුත් ඕන වෙලාවක මේ දේවල් නැවතිස් මතු කරගන්න පුළුවන්. තමන්ගේ පිරිසිදු කරලා විශේෂයෙන් සතිචෛතකයේ දිනු කරලා සතිය සරණතා ධාරණතා අනුස්සරති තිරකතම්බි තිරපාති සංඛ්‍යා ආදී වශයෙන් ධර්මයෙන් සඳහන් වෙනවා. බොහෝ කල් කරපු කියපු දේවල් මතක් කරගන්න පුළුවන් කියන ඒක මේ සතිචෛතකයම සතිපට්ඨානෙම දිනු කිරීම නැවත ප්‍රතිඵලයක් ඒක. අපිට මේ ජීවිත කාලේ පාඩම් කරගත්ත විතරක් නෙවෙයි අපි ඇත්තෙම මේ සතර ගමනේදී අපේ ප්‍රඥා ඉන්ද්‍රිය අපි මේ දිනු කරමින් අපි ඔක්කොම රෙකෝඩ් වල මේ රෙකෝඩ් මෙමින් මේ යන්නේ. හැබැයි එක තැනක තියෙන දෙයක් නෙවෙයි අපිට ඕන වෙලාවක ස්කිල් එක දිනු කරගන්න පුළුවන්. අනිත් ඔක්කොම දේවල් දුරු වුණත් හැබැයි අපිට අපි ලබාගත්තු ඥාන අවිඤ්ඤා ඔක්කොම දුර වෙලා ගියත් ප්‍රඥා චෛත්‍ය විශේෂයෙන් අපිට ඕන වෙලාවක විකසිත වෙලා ගන්න පුළුවන්. අපි දිනු කරමු දැන් ඉඳන් තමයි ඊට පස්සේ දෙන අපිට දිනු කරන් තියෙන්නේ. ඒක ලොකු වාසියක් තමයි. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් යම් ශාකයේ දිහා බලමු ගමන් බලන්නේ මොකද්ද? යා කොච්චර ප්‍රඥා ශෛලියක දිනු කරමු කියන එක තමයි බලන්නේ. එතන නැත්නම් ඊළඟ මනිට මොකද කියන්නේ? එතකොට ඒක මේ විදිහට කල්තරක් නෙමෙයි. අර පාඩම් කරන මොකද කියන්නේ විතරක් නෙමෙයි. ਉਹ කල්ප ගානක් තිස්සේ ਉਹ දිනු කරනව ප්‍රඥාවක්. හැබැයි මොකද සම්පත්තලා තියෙනවා කියලා කියන්නේ නැහැ. මේ මොහොතේ අර හේතු ටිකක් ඔක්කොම අරගෙන ඔහුට මේ මොහොතේ මේක මේ ධර්මය තුලින් පිළිසිත කරගන්න පුළුවන්. තරව ඉස්මතු මානවත් දිගටම යන නැත්දෙනවා. ඒක ස්වභාවයක් දැන් අපිට උනත් අපි දැකපු දෙයක් තමයි. දැන් මන්නන් ඇත්තෙම සමහර දේවල් අදී දේවල් හිතරම කියන කරක් දේවල්. දැන් උදාහරණයක් විදිහට මගේ ඇත් එක එකට එකේ පන්ති ඉඳන් පහේ පන්ති දක්වා ඉඳපු ළමයෙන් පන්ති හිටිය ළමයි 30ක් විතර ළමයි 25ක් විතර නම්මට කම් කියන පුළුවන්. එවන් ඉස්කෝලේ 6 පන්ති ඉඳලා 12 පන්ති 10 පන්ති දක්වා සාමාන්‍ය පෙළ දක්වා හිටපු පන්ති ළමයි 46 දෙනෙක් හිටියා. තාමට 44 දෙනෙක් 45 දෙනෙක් විතර වාසගමත් එකම කියන පුළුවන්. ඒකට හේතුව තමයි මම ඉතින් ඉතින් මතක් කරනවා. හිතනවා මතක් කරගන්න. එතකොට අපිට හිතලා මතක් කරගන්නත් පුළුවන් ඇතැම් විට නොසිතුවත් හිතට එනවත් පුළුවන්. මතක් වෙනවද නැද්ද කියන එක නෙවෙයි ගැටලුව ඇත්තෙන්ම අපිට ඒ තුලින් අපේ හිතේ කොච්චර කාම ද්වේෂ ඇති වෙනවද? කොච්චර අපි අතීත අත්දැකීමට ගිහිල්ලා ඒ අතීත අත්දැකීම තුලම වාසය කරනවද කියන කාරණය. අවිද්‍යාව. එතකොට අන්න එතන තමයි ගැටලුව විශේෂයෙන්ම භාවනා කරන වෙලාවේදී අවස්ථාවක් ඔබ තියෙන්නේ. එතෙන්දී අපි විශේෂයෙන්ම සතිය කියන එක නිතර දිනු කරන්න ඕන. වර්තමානයේ තමා ඉන්නවා කියන හැඟීම අපි නිතර වුණ කරන සති නිමිත්ත කියන එක. දැන් නාසිකාගේ වාම නිමිත්තේ වා කියපු විදිහට පරිමිතන් සතිනු මට වේපා කියන කාරණේ ධර්ම විශ්ලේෂ කරලා තියෙනවා. තමන්ගේ නාසි ආශ්‍රිතව හිත තියාගන්න කියන එක. මේක තමයි සතිපට්ඨානයේ මූලිකම පියවර. අපි වර්තමානයේ තුල මේ තැන ඉන්නවා කියන එක ගැන තියෙන පුහුණුව. භාවනා පටන් ගන්න කලින් අපි මේක තමයි කරන්නේ. ඉරියව්වක වාඩි වෙලා ටික වෙලාවක් ශරීරය සැහැල්ලු කරගෙන ඉන්න ගමන් අපි මෙතෙන්ට අපේ හිත ගන්නවා. හරිගෙන මේ එක ආනාපාන සතියට නම් කලින් නේ. මෙයාත් දෙපිට ධ්‍යාන ටිකක් කරගෙන ඉන්නවා. එහෙම ඉඳලා තමයි අපි මෛත්‍රී භාවනට හරි ආනාපාන සතිය හරි යන්නේ. ගිහිල්ලා ඒ භාවන ටික ඔක්කොම කරලා ඉවර වෙලා ඉවර වෙනකොට නැවතයි කොහෙට දෙන්නේ? නැවත මෙතෙන්ට එන්න ඕන අපි. මෙතනම හිත තියාගෙන ඊළඟ වැඩ ටික කරනවා. ඊට පස්සේ මෙතන තියාගෙන වැඩ කරනකොට ඔය වගේ යාළුව ගැනත් මතක් වෙන්න පුළුවන්. භාවනා කරද්දී වුණත් යාළුව ගැන මතක් වෙනකොටම අපි දක්ෂ වෙන්නට ඕන. අර අරමුණෙන් මෛත්‍රිය වඩමින් ඉඳලා නම් ඒ අරමුණ බැහැර ගියා වෙන පුළුවන් කමක් නැහැ. ඒත් අපි දක්ෂ වෙන්නට ඕන මෙතෙන්ට හිත ගන්න. පරිමතං සතින කොට වෙද්වා කියන තැනට හිත ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. එතෙන්ට අරගෙන අරක අපි උඩ බලන්න පුළුවන් ආයාලෝ මීඩියා. යාමට උදව් කරලා තියෙනවා. මාත්‍යාට උදව් කරලා තියෙනවා. ආ දැන් යා හොඳ රැකියා කියන කමක් නැහැ හරි. කියන්නේ ඒක ටිකක් කරලා ඊට උඩ කමන්න එක පාරමයෙන් කරන්න යන්න එපා. ඒක ටික වෙලක් ඉඳලා ඒකයින් කරන්න. ඊට පස්සේ තමන් අර අරමුණ ගන්න. සීල සද්දෝ සෝපත්තේවා සෝපත්තේවා සෝපත්තේවා කියන්නේ මෙහෙම ටිකෙන් ටික අපි හිත පුහුණු කරන්න ඕනේ මේකට ඒක. වෙන ක්‍රමයක් නැහැ. මේ ට්‍රේනින්ග් එකම තමයි තියෙන්නේ. විශේෂයෙන්ම අපට යමක් වැඩිපුර හිතනවා කියලා කියන්නේ ඇත්තටම අපි ඒකට කැමතියි කියන්නේ. ඒ අපි කැමැත්තට ප්‍රතිචාර දක්වන්න තමයි අරමුණ එන්නේ. තුන අපි දක්ෂ වෙන්නට ඕන අර අතීත අරමුණු වලින් මිදලා හැකිතා සමති විදර්ශනා දෙක තුළ අපේ හිත පුහුණු කරන්න. අන්නේ පුහුණුව තුළින් අපට මේ භාවිතය තුළ සතුටක් ඇති වෙනවා. ආනාපාන සතිය වඩනකොට මෛත්‍රී භාවනා වඩනකොට ඉරියාපත භාවනා සක්ම භාවනා කරනකොට මරණාසතිය වඩනකොට මේ භාවනා කාලයක් කරනකොට ඒ භාවනාවෙන් හිත එකඟ වෙනකොට නීවරණ අඩු වෙනකොට අර ධානාංග ටික ටික ඉස්මතු වෙනකොට අපට මේ කරන දේ ගැන ලොකු සතුටක් ඇති වෙනවා. සතුට ඇති වෙනවා කියන්නේ අපි මෙතෙන්ට වැඩිපුර කාලයක් ඉන්න කැමති කියන එක. ඊට පස්සේ අපට මේ අනුවම වැඩි වෙනක් අපි හිතේ යොදවනවා. යොදවනකොට මොකද වෙන්නේ? අර වගේ අරමුණු අපිට හිතට ආවත් එන්න පුළුවන්. හැබැයි වැඩි වෙනා හිතේ හැදෙන්නේ නැහැ. ඒව ඉක්මනට මේවත් වෙනවා. විශේෂයෙන්ම අපි භාවනා කරන වෙලාව විතරක් නෙවෙයි. ඕක වෙන්න හේතුව තමයි අපි අනිත් වෙලාවල වලදී භාවනා කරනදි පෑඩ් එකක් හොඳට මේක සමාධිමත් වෙන්න පුළුවන්. හැබැයි අපි අනිත් වෙලාවෙදී මුළු ලෝකය ගැනම හිතේ දෙන අනිත් පරිදි කරා. ධර්ම පුහුණුව කියන්නේ එහෙම නෙවෙයි. මේක part time job එකක් නෙවෙයි. ධර්මයේ පැකේජ් කියන්නේ මේක උදේ නැගිටින මොහොතේ පටන්ම සති නිමිතට හිත තියලා ගච්ඡන්තෝ ආගච්ඡාමි දිපජානාති තිතෝ වාටිතෝ මි දිපජානාති ගතේ තියෙන ඉන්නේ සුත්‍යය ජාහිරිතේ මේ සම්පූර්ණ අපේ කැඩියුල් එකම සතිපට්ඨාන වෙන්න ඕන. අන්න ඒක කාලේ වැඩි කරනකොට මේ වගේ අතීත අරමුණු වෙන එක අපේ තියෙන්නේ කඩු වෙනවා. අරමුණු ආවත් අපි දන්නව දැන් අතීත අරමුණක් ආවේ කියන එක සිහියෙන් අපි සිහි කරනවා. අපි එතෙන්දී දක්ෂ වෙනවා. අන්න ඒ දකින රූපයක් දැන් නිරුද්ධ වෙච්ච රූපයක් කියලා දැකලා අපට ඒකම විදර්ශනා වඩන්න පුළුවන්. ඒකනේ සමහර ස්වාමීන් වහන්සේලා භාවනා කරනකොට ඇතැම්ට මාරය එනවා. මාරයට බාධා කරනවා. ඒ ඔහුගේ අරමුණම විදර්ශනා භාවනා කරගෙන ඒ තුලින්ම රහත් වෙලා ඉන්නවා. ඒ නිසා ඔබතුමීට ඕකම නිවන් අරමුණක් කරගන්නම පුළුවන්. කොහොමද? ඒක මතක් වෙනකොටම හිතන්න මේ නිරුද්ධිත රූපයක් මම මනසින් සිහි කරන්නේ කියේක ඒකේ මනිද්ධාය බලන්න. ඕන තරම් මේ සිදිරික ඔක්කොම මතක් කරගෙන කමන්නේ. ඔක්කොම මතක් කරනකොට හැම තැනදීම හිතන්න මේ නිරුද්ධිත එකක් මේ මම මනෝ විඥානය සිහි කරන්නේ. ඒ රූපේ දැන් කොහෙවත් නැහැ ලෝකේ රූපේ මේ බලපු ටික. දැන් මේ නිරුද්ධිත රූපය මම මේ බලන රූපයක් නිරුද්ධ වෙලා ඒ නිරුද්ධිත රූපය බලන මනෝ විඥානයත් මේ වෙලාවේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා. ඒකම කමටහන කරගන්න. එකක් තියෙනවා අපි අර බලෙන් යටපත් කරන්න ගියොත් වැඩිපුර එන ගැටියකුත් තියෙනවා මේක. දැන් අර කතාවකට කියන වඳුර ගැන හිතන්න එපා කියලා කියන්නේ. වඳුර ගැන හිතන්න එපා කියලා කමටහනක් දුනොත් මොකද වෙන්නේ? වඳුර ගැනම හිතන්නේ වගේ තමයි. එතකොට අපි ඒක දැඩිව යටපත් කරන්න ගියොත් ඒ ස්වභාවයකුත් එනවා. අනිත් ඒක වෙන වෙලාවකදී දැන් අපි වාරිල භාවනා කරනවා නම් අපිට පොඩ්ඩක් භාවනා වෙනස් කරන්න පුළුවන්. සක්මන් භාවනා කරන්න පුළුවන්. එතකොට සක්මන් භාවනාවේදී ඔක අඩු වෙනවා. අපි සක්මන් හිඳ තිබට පස්සේ වැඩිපුර අපි කායික දෙයක් කරන නිසා ඒකේ අනුමුණ ප්‍රබල නිසා සක්මනේ ඉක්මන හිඳ තැම්පත් වෙනවා. එතකොට අරමුණ වලට එන්න අවකාශ අඩු වෙනවා. ඒ නිසා දිගට මේ වගේ හිතේ පීඩාවක් වගේ ගෙන දෙන අවස්ථා කොනකින් භාවනා කරනකොට වාඩිල භාවනා කරනකොට එතෙන්දි කරන්න තියෙන්නේ භාවනා ඉරව ගන්න කල සක්මන් ප්‍රඥාන්තෝ වාග්ඥානික පජානාති කියලා මයින්ඩ්ෆුල් වොකින් එක කරන එක තියෙනවා. සම්මුත අහන තියෙනවා. මේකෙනම් විවහතාවක් තියෙන නැත්තෙම්ම දැන් අපි බොහෝට දරුවන් ධර්මයේ දෙන්න හදන්නේ ඒ ලෙවල් කරලා කැම්පස් ගිහින් එහෙම ගියට පස්සේනේ බොහෝට පොඩි කාලේ දහම් පාසල යනවා බලන් වගේ ටික කාලයක් ඊට පස්සේ කාලයක් මත ඇරලා තියෙනවා ආයි දිග කාලයක් ගිහිල්ලා තමයි ආයෙ වැඩේ පටන් ගන්න හදන්නේ. ඉතින් එතෙන් තමයි අපිට ගැටලු ඇති වෙන්නේ. ඉතින් සමහරට ඒගොල්ලන් කැමතිවා ඒගොල්ලන් කාර්ය බහුල වෙනවා වැඩ අධික වෙනවා වගකීම් වැඩි වෙනවා. ඒකට ඉතින් ඇත්තෙම ධර්මයේ යන හිතනත් වෙලාවක් නැහැ රැකේද. නමුත් ඉතින් මගේ නම් අදහස ඔක අපි පටන් ගන්න ඕන ආරම්භයේදීමයි. මුලින් ගාම පොඩි කාලේ පටන් දැන් අපි දන්න පුද්ගලව දන්නා ඉන්නවා ඇත්තෙන්ම. ඒ පොඩි කාලේ ඉඳන්ම පටන් අරන්. ඒ දරුවෝ විශේෂ මුල් කාලේ ඉඳන්ම අම්මත් භාවනා කරනවා දරුවොත් භාවනා කරනවා එහෙම ආපු අය ලොකුණා කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒගොල්ලන් ධර්මේ පුහුණු කරන විතරක් නෙවෙයි අනිත් යාළුවන්ටත් බණ කියන එක. එහෙමයි නේද? එහෙම ලැබෙන ලොකු පිනකුත් තියෙන්න ඕනේ. ඒක ලොකු කතාවක්. නමුත් එක දෙයක් මම දකිනවා විශේෂයෙන්ම අපේ චරිතවලිනුත් ඒගොල්ලන්ට වෙනසක් පේන්නට ඕන එකයි. අපි ධර්මයේ පුහුණු කරනකොට අපේ වෙනසක් අපේ ක්‍රියාවල චර්යාවල වෙනසක් පැහැදිලි වෙනසක් එයාට පේන්නට ඕන. ඒකෙන් ලොකු විශ්වාසනීයතාවයක් ගොඩනගෙනවා. අපේ අම්ම තාත්ත මෙහෙමයි කියලා. ඒකෙන් සරතු ප්‍රමාණයක් එනවා. ඊළඟ දේ තමයි අපට හොඳ ධර්ම දේශනා පොතපත හම්බවෙමින් ඒක දරුවන්ට දෙන්න පුළුවන්. සමහර අයගේ ලක්ෂණයක් තියෙනවා. කාලයක්ම ධර්මෙන් ඈත් වෙලා වගේ ඉඳලා හැබැයි එකපාරම ධර්මයට එනවා. දැන් ඔබතුමියගේ වයස ගම්ිත වයසක් නම් දරුවා දෙමිට ඔබතුමියගේ වයස දෙනකොට ඔබතුමියට වඩා ඉහළට ගිහින් ඉන්න පුළුවන්. මෙහා පැත්තක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ ජීවිතවල ටර්නින් පොයින්ට් එකක් එනවා මේ දෙයක. ඒක එනකන් තමයි අපිට කාලයක් බලන් ඉන්න තේනවා. නමුත් ඒ වුණත් අපි අඛණ්ඩව යායත් කෙරෙහි විශ්වාසයෙන් ආදරයෙන් මේ ධහම අවවාදෙම නෙවෙත්ෙම්ම වැඩිපුර අපි ආදර්ශෙන් මෙයාට දෙන්න ඕන. මේ වගේ අනුසස කියන්නට ඕන. අපි කරන දේවල් සම්බන්ධ කරගන්න ඕනේ ගැටියෙ. දානයක් දෙනකොට උනත් අඩු ගානේකට ගෙදර ඉන්නව නම් දරුවට පහන පත්තු කරන්න බැරි උනත් පහන පත්තු කරන උපරිම උපකරණ එක සකස් කරලා ලයිටර් එකක් පත්තු කරන හරියට දෙන්න ඕනේ. පොඩි දෙයකින් හරි එයාට මේ දේ කරන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා කල්යන්න මිත්‍රයන් ඉන්නව නම් එයා විශ්වාස කරන අය ධර්මයේ දන්න අය ඉන්නව නම් එයා යොමු කරන්න ඕනේ. තමයි අපි කිව්වට ඒක නොකර ඒ වයසේම ධර්මයේ ප්‍රැක්ටිස් කරන අනිත් අය වෙනුවට පිළිගන්න කැටිය. ඒ වගේම ඊට සමාන වයසේ ඉන්න අය කරන දේශනා ලෙක්චර් ඉන්ටර්නෙට් එකේ තියෙන ඒවා ඒව බලලා චෙක් කරලා එයාට කැමති සබ්ජෙක්ට් එකක් දෙක එකට ගැළපෙලා යන ඒවා ඒ වගේවත් කියනවා නම් අපි ඒ පැත්තට යොමු කරන්න ඕනේ. යාලේ විවිධ උපක්‍රමවල පාවිච්චි කරන්න වෙනවා. කොහොමද ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රශ්නාවක් කියනට ඕන. ඉතින් මේක හරේ ලොකෝ සංකීර්ණ දෙයක් ඉතින්. මේක අපි කිව්වට ඒකට සරලමනේ අපි දන්නව දරුවන්ට හැම දෙන එක සරල නැහැ. විශේෂයෙන් දැන් තියෙන වර්තමාන තාක්ෂණය වගකීම් ජීවන වියදම අධ්‍යාපනික ප්‍රශ්න ගැටලු තරම් හරි බව මේ ඔක්කොම එක ධහමට එනවා කියන එක ඉතාම ලොකු අභියෝගයක් ඇත්තෙන්. ඉතින් ඔක්කොම වැඩගෙන කෙනෙක් එන්නේ ලොකු කෙනකට තමයි කියන්නේ. ලොකු සසර කෙනකට ප්‍රාර්ථනාවක ගැන ප්‍රතිඵලයක් නෙවෙයි. නමුත් අද උත්සාහ කරමු ඉතින් නේද පුළුවන් තරම් මේ දරුවන්ට භාවනා කරන උරුම ආශිර්වාද කරන මේ දරුවන්ට ධර්ම ලැබෙන්න ඒ දරුවෝ ධහමට එන්න කියලා මෛත්‍රිය වඩනකොට ඉස්සෙල්ලාම ඒ තමගේ දරුවන්ට ගෙදරට මෛත්‍රිය වඩන්න. ඒක ප්‍රධාන දෙයක් තමයි ඒකට ධර්ම ලැබෙන්න ධර්මයේ තේරුම් ගන්න අවස්ථාව ලැබෙන්න ධර්මයේ පුහුණු කරගෙන යන කල්‍යාණ මිත්‍ර ලැබෙන්න කියන ටික වෙනස් කරේ භාවනා වඩන්න. දැන් වෙන දින අපි එහෙනම් පැසින් අවසන් කරමු. මේ අදන් දැන් අපේ ධර්මයේ වා කරුණු සාකච්ඡා කළා. ඒ සාකච්ඡා කරපු කරුණු මතක තියාගෙන තවත් පුහුණු කරන්න උත්සාහ කරන්න. දැන් අපි පසුගිය දවස් ගානෙම තිස්සේ කරපු අපි රෙකෝඩ් කළා. පස්සේ අපි YouTube වලට එහෙම දාන්නා. ඒක හොයාගෙන අහන්න බලන්න. අහපු දේවල් කවදාවත් නෑ මත අහලා දැනුම දිනු කරගන්න බලන්න. මොකද අපි අදමිට මේ වගේ දිට්ඨි එකෙන් ඇවිල්ලා බොහොම හොඳට සහභාගී වෙනවා. නමුත් ගියනකට සම්පූර්ණ මේකෙන් අපි අයින් වෙනවා. එහෙම නැතුව මේ දැනුම මේ එක්ස්පීරියන්ස් එක දිගට තියාගෙන බලන්න. මේ අතම් බොහෝ දුර බැහැරින්දර මේ හිතන් කරගෙන නෙමෙයි ආවේ නේද? ඉතින් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මොකද විශේෂයෙන් මේ වගේ තැනක භාවනා කරන් ලැබීම ඔබගේ ජීවිතේ ලොකු භාග්‍යයක්. ඉතින් මේ වගේ තැන්වල දහස් ගාණක් ඇවිල්ලා භාවනා කරපු ස්ථානයක් මේ. ඒ නායකවරුත් අවුරුදු 40ක් විතර මේ ස්ථානේ දෙන භාවනා කළා. ඒ වගේ තැනක ඔබත් මේ ඇවිල්ලා පුහුණු කරපු මේ අත්දැකීම හොඳට මතකේ රඳවාගෙන ජීවිතේ පුරාම මේ අත්දැකීම නැවුම් අත්දැකීමක් කරගන්න. නැවත තමන් ගෙදරට ගියත් මෙහෙ ඉන්න වගේම කියලා හිතලා ධර්ම පුහුණු කරන්න. ඒකෙන් හසත් කරන ගමන් දරුණුත් එක්කම මේ කරපු හොඳ දේවල් ටික ගෙදරදිත් කරන්න බෑ. එතකොට තමන්ගේ ගෙදරම භාවනාවක් ගැස්සහනේ පේන්නේ. යැත්‍රි මේ බණ්ඩිකස් නැවත නැවත අහන බලන්න. ඉතින් එහෙම කරන්න ඔබට ශක්තිය ධෛර්ය වාසනාව නිරෝගී භාවයේ දිගාසිරි සම්පන්න කර සේවා අපි ප්‍රාර්ථනා කරනවා. මෙලක් කරගත් සියලු කුසල අපනමෙන් මියගිය දෙමෝපිය ආදී කිසියම් ඥාති පිරිසක් පින් බලාපොරොත්තුගෙන සිටිත් නම් ඒ හැම දෙනාද මේ දින දැකසුවපත්ව සුගතිගාමි වෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. හොඳයි පින්වතුන් මේ උත්තුම් කුසලයේ බලයෙන් සම්මන් දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ඔබන් හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයන් රැකදෙත්වා. ඔබගේ ඒ පින්වත් දරුවන් හැම දෙනාටමත් මේ උතුම් කුසලයේ හේතුවෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රැකවරණයේ ආශිර්වාදයේ සලසා දෙත්වා කියන පැතුමෙන් දෙවියන්ට පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු. මේ සියලු කුසල බලයෙන් ඔබට නිරෝගී සම්පන්නයේ චිර ජීවනයේ සැලසේවා. සතර ජීවිත සුවපත්ව ඊතාම ඉක්මන් භවයකදී සියලු දුක් කෙලවර කිරීමේ ලබන නිර්වාණ අවබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පඤ්චාච නින්දුක්ඛා බයං පඤ්චාච නින්භයා සෝකම් පඤ්චාච නිස්සෝකා හොන්තු සම්මේති පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොදින් තැඹෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා වෙත්වා සෞඛසේ හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සෞඛසේ හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සෞඛසේ හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී අනිත්‍ය වස සංඛාරා උපාද වය ධම්මිනෝ උපඤ්ඤිත්වා නිරුඤ්ඤන්ති යේසං උපසමෝ සුඛෝ අනිත්‍ය වස සංඛාරා උපාද වය ධම්මිනෝ උපඤ්ඤිත්වා නිරුඤ්ඤන්ති යේසං උපසමෝ සුඛෝ අනිත්‍ය වස සංඛාරා උපාද වය ධම්මිනෝ උපඤ්ඤිත්වා නිරුඤ්ඤන්ති යේසං උපසමෝ සුඛෝ